හරි, තිරුවන් සරණයි හැම දිනටම. හැම දිනම මෙහෙම ඉතාම ගෞරවයෙන් අපි අද දවසේ පිළිගන්නවා සතියේ ඉරිදා දිනයන් නිපවදන සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදී සතියේතුමා සවස් සුබිරාවගේ සම්බන්ධයෙන් ඉඳ තිනවා. මොකද ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක් මතුවෙලායි කියලා මේ වෙනකොට දැනුම් දීලා තිනවා. නමුත් සතියේතුමා සාකච්ඡාවට සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙයි. මම සතිස්තුමාට යෝජනා කරා කල්යාණ මිත්‍ර මිත්‍රෙනි මේ ඉරිදා සාකච්ඡාව අපි දැන් මතක් කරන අලව යනම දැස ආමුද්‍රෝ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් අපිට මුල ඉඳලා දැන් කියලා දෙනවනේ අඟහරුවාද දවසේ. ඉතින් මේ දීඝ නිකායේ සූත්‍ර එහෙම කට්ටිය වෙලපුර අත ගහන්නේ නැහැ මොකද දිග නිසා. නමුත් මම සතිස්තුමාට යෝජනා කරා. ඉතින් අපි දැන් ස්ථාපිත කණ්ඩායමක් නේ, අපි කාලය තිස්ස යනවා මේ අවුවත් තිබ්බත් වැස්ස තිබ්බත් වගේ. ඒ නිසා මම සත්‍යව යෝජනා කරා අපිට කාලේ පියුම් ප්‍රශ්න නැති නිසා දීඝනිකාය මුලින් ඉඳලා අකට අපි කරමු කියලා. ඒ අනුව බ්‍රහ්මජාල සූත්‍රයෙන් පටන් අරගෙන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ සත්‍යතුමා සම්බන්ධ වෙලා. ඒක අපේ සත්‍යතුමා සම්බන්ධ වුණාම මුලින්නම් අපි ඒක විදිහට කරමු. මේ මම හිතනවා මම කතා කරපු දේ ඇහුණා කියලා. ඇහුණා දරුවත් මහත්මයා ඇහුණා. ආ හොඳයි, තේරුම් ගන්න නෑ. එතකොට අපි මම හිතනවා කට්ටිය කැමති කියලා. ඒ අදහස හොඳයිද? එහෙම අපි කරන එක මොකද දීගනිකායේ සමහරලාට අපි අර කෙටියෙන් ගත්තම සමහර දේවල් මිස් වෙන නිසායි මම එහෙම යෝජනා කරේ. එහෙනම් ඒක ඒ විදිහට එහෙම කරමු. මම හිතුවා මේ සමාජ සල්වත් මහත්මයා මේ දීඝනිකාය මම අහලා තියෙන විදිහට සකස් කරලා තියෙන්නේ, ඒ කියන්නේ සූත්‍ර ටික ඒ දීර්ඝ වශයෙන්ත් ඒ වගේ මේ සූත්‍ර ඒ ආකාරයට ගොනු කරලා තියෙන්නේ බොහෝ වෙලාවට ධර්මයට මුලින් සම්බන්ධ වෙන එහෙම නැත්නම් අවබෝධයක් මුලින් ලබා ගන්න අවශ්‍ය අයට තමයි. මම කියන්නේ සූත්‍රවල අද කරුණු අවකාශත් අදාළ වෙන තමයි. නමුත් ඒ ගොඩක් අර කතා සාරයන් ඒ වගේ මේ දීර්ඝ වශයෙන් විස්තර තියෙන්නේ විශේෂයෙන්ම මුලින් අහදරන අයට කියන එක තමයි මම අහලා තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔයි කාරක එක මම මතක් කරලා තියෙන උතුමා. එතකොට ඒක අපිට ගැලපෙයිද? අපිට වඩා උතුමා කියන්නේ බොහොම අපිටත් වඩා ප්‍රාථමික මට්ටමේ ඉන්න අයත් වගේද තියෙන සුදුසු වෙන්නේ? එහෙම ප්‍රාථමික කියලා නම් මම දන්නේ නැහැ දලුවත් මහත්මයා. අපිට ගැලපෙන්නේ ඒ විදිය තමයි. ඉතින් මම සම්බන්ධ වෙනව කොහොම වුණත් ඊළඟට. ඔව්. හොඳයි, අපි මේ අන්ති කොමද සත්‍යතුමා ඉතින් අපිට ගැලපෙන දේ දන්න හින්දා ඒක එහත් මට හරි විදිහට කතා කරයි නේද? නැහැ, අද අපි සත්‍යතුමා ප්‍රමිණ නිකන් අපි සාකච්ඡා ආරම්භ කළමු. අද ඒ නිසා මම කල්යාණ මිත්‍රයන්ගෙන් සහභාගීත්ව පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්නම්. විශේෂයෙන්ම මේ හැමදාමත් අර වැටි වැටි පවතින මේ මං වෙලාගේ මේ වීර්ය වඩවා ගන්න උදව් වෙන උපකාර වෙන කරුණු ටිකක් තමයි මම ඉස්මතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, මම ආරම්භයක් ගන්නම් චිත්‍ර මහත්මයෙන්. චිත්‍ර මහත්මිය මේ මේ විදිහට මම ප්‍රශ්නයක් අහනවා. මේ කිසියම් කෙනෙකුට මේ තමන්ගේ මේ සංසාර ගමනට නැති කර තේරුම් ගන්න, ඒ වගේම ඒ මාර්ගයන් කරන්න ඇති මේ වීර්යය ඇති කර ගැනීම සඳහා කතා කරලා තියෙනවා. මේ සතර සම්පදාන වීර්යයන් ගැන මෙන්න මේ පිළිබඳව පොඩ්ඩක් කිතියෙන් ආරම්භයක් ලබා දෙන්න අපි කතා ඒ ඔස්සේ පුළුවන් මට වෙනස් කොටස් වලට යොමු වෙන්න පොඩ්ඩක් අවධානය යොමු කළ දෙනවද? තේරුම් ගන්නයි ඇත්තටම මේ වීර්ය කියනකොට මේ හැමදේම අපි දැනට තේරුම් ගත්ත විදිහටනේ සම්බොජ්ජංගයක් දක්වා වැඩෙන වීර්ය තේරුම් ගන්න ඕනේ කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. මොකද මේ වීර්ය කියන එක අපි සාමාන්‍යයෙන් ලෝකයේ තුල ඉඳගෙන අපි කල්පනා කරොතින් එම් භාවනා කරන්න හිතුනහම උදේට නැගිටින එකත් වීර්යයක් කරන්න ඕනේ. ඒ වගේම එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් අපි දැනවත් සුතමේ වශයෙන් දැනුම ලබා ගැනීමටත් ඇහුම්කන් දෙන්නත් වීර්යයක් කරන්න ඕන. එහෙම ඒක ඒ විදිහට කියන්නේ ඕන තරම් අපිට අනුන්ගේ පැරදි බලන්න අවශ්‍ය නැහැ. නමුත් ඕන තරම් පේනවා අද කාලේ මේ දේවල් වලට ඇහුම්කන් දෙන්නවත් අකමැති කොටසක් ඉන්නවා. ඉතින් අපිට හිතන්න පුළුවන් වෙන්න ඕනේ ඒ සඳහා කොයිතරම් වීර්යයක් කරන්න ඕනේ. තථාගතයන් වහන්සේ අපිට කියලා තියෙන මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්ම තමයි පටන් ගන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය කියන දෙක අවශ්‍යමයි කියලා. ඒ විදිහට පටන් ගන්නේ වීර්ය ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වෙලා අවසානයේදී විරය සම්බොජ්ජංගයක් බවට පත් වෙන තුරු මේ වීර්ය අපි තියා ගන්න ඕනේ කියන එක. ඒ මොකද දැන් දලොත් මහත්මයා කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා. අර උපන්න කුසල් නැතිවීමට නූපන්න කුසල් ඇති කර ගැනීමට ඒ ආදී වශයෙන් අපි කියන්නේ හතරක්. එතකොට මේ හැමදේම අපි දැන් තේරුම් ගන්න තියෙන විදිහට මෙහෙමයි හිතලා තියෙන්නේ. මේ හැම දෙයකම කලින් අපිට කටු සටහනක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලෙත් කටු සටහනක් ගහ ගන්නවනේ. මොකද්ද ප්‍රශ්නයක් ආවහම මෙන්න මේවා ටික තමයි ලියන්න ඕනේ. මේ ටික ලිව්වොත් මේක සම්පූර්ණ වෙනවා කියලා. අන්න ඒ අදහස අපිට මොකද හිතට ගත්තොත් මම හිතන්නේ හුඟක් හොඳයි කියලා. මේ මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? මොකක්ද අපේ අවසාන පරමාර්ථය කියන එක අපිට හිතේ නිතරම තියෙන්න ඕනේ. අවසාන පරමාර්ථය විමුක්තිය. විමුක්තිය කියන්නේ මොකක්ද කියලා හිතුවොත් අපි දන්නවා අපේ තියෙන මේ මෝඩකම නැති කර ගැනීම, අවිද්‍යාව නැති කර ගැනීම. ඒ වශයෙන් අපි අපිට කටු සටහනක් තියෙනවා නම් අපේ මේ වීරය ඒ සඳහාම යෙදෙන විදිහට තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි ක්‍රමක්‍රමෙන් අපි දන්න මේ ලොකු සටනක් හිත සමග කරන හිත තේරුම් ගැනීමක්නේ අපි කරන්නේ. හිත තේරුම් ගැනීමෙන් පසුව ඇති වෙන විමුක්තියක්. එහෙමනම් අපි නිතරම තථාගතයන් වහන්සේ අපිට කියපු දේම අනුගමනය කරලා බලන්න ඕනේ. මෙන්න මේක තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඇයි මෙහෙම කිව්වේ? කොහොමද මේක විමුක්තියට සම්බන්ධ වෙන්නේ? කොහොමද මේක නිවනට, හිතේ නිවීමට සම්බන්ධ වෙන්නේ කියන එක අපි අර කටසටහන අපිට තියෙනකොට ක්‍රමක්‍රමයෙන් අපිට පුළුවන් වෙනවා මේ මේක මෙහෙම කරොත් නේද හිතට නිවීමක් එන්නේ. මේක මේ විදිහට කරොත් ඒක වෙන්නේ නැහනේ. එහෙමනම් අර නිවීම එන විදිහට අපි වීර්ය කරන්න ඕනේ. ඒ විදිහට තමයි අපි මේ ලෝකයේ තුල ඉඳගෙන මේ එහෙම කරන්න කියලා තමයි දැනට තේරුණා තියෙන්නේ. එතකොට අවසානයේදී විරය සම්බොජ්ජංගයක් බවට විරය පංචාමයි. ඒ ආදි වශයෙන් අපි දන්නවා සාමාන්‍ය විරය තියෙනවා, ඊට පස්සේ ඉන්ද්‍රියක් වශයෙන් වැඩෙනවා. ඒ ආදි වශයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩිලානේ සම්බොජ්ජංගයක් බවට වැඩෙන්නේ. සම්බොජ්ජංගයක් බවට වැඩෙනකොට මොකද අපේ අපි මෙතන එකතු වෙලා ඉන්න කල්යාණ මිත්‍රෝ හැමදෙනාම භාවනා කරන නිසා වැඩිපුර අවශ්‍ය නැහැ. සම්බොජ්ජංගයක් බවට විරියපත් වෙනකොට කෙනෙකුට වැටහෙන දේ තමයි කියලා හිතන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුන හොඳ දැක්මක් ඇති වුනහම විරියේ අඩු වැඩි වීම ගැන පසුතැවිලි වෙන්නේ නැහැ. අද වීරිය නැත්තම් ඒකත් තේරුම් ගන්න මේ මේකත් හිතේ හැටි එක ස්වභාවයක් මේ වෙලාවට මේ මෙවැනි වීරිය අඩු වෙලාවක නිවීමක් නැහැ එතකොට නීවරණ වලට ඉඩ වෙනවා ආ නීවරණයන් ඇතුල් වෙනවා අන්න ඒ විදිහට තමයි කොහොමද එහෙමනම් සමහර දවස් තියෙනවා අද නම් දවසම භාවනා කරන්න පුළුවන් කියලා හිතන දවස් තියෙනවා. ඒ වගේම තියෙනවා නතර නැගිටින්නේ කීයටවත් භාවනා කරන්නේ නැහැ කියලා හිතන දවස් තියෙනවා. නමුත් අපි ඒ මුලදී අපි ඒ සම්බන්ධයෙන් අපිට හිතුනොත් අයියෝ ඇයි මම භාවනා කරන්නේ නැත්තේ මේක හරි නැහැනේ මේ වැඩේ කරන්න බෑ මේ විදිහ. පසුතැවීම. එතකොට හිතේ නිවීමක් එනවාද? යাদি වශයෙන් බොහොම සුළු වශයෙන් තේරුම් ගන්න පුළුවන්. අමිතිත හිතුව ක්‍රමක්‍රමයෙන් වැඩෙන මේ වීර්ය හිත දිහා බලාගෙන ඇත්තටම අපි හිතුවත් අපි දන්නවා අපේ තථාගතයන් වහන්සේ කියපු ඒකායන මාර්ගයේ සතිපට්ඨානෙනේ. දැන් අපි ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා චිත්තානුපස්සනාවට ආවහම අනේ එතනදී තමයි අපිට අරක හොඳට වැටහෙන්න ගන්නේ මොකද මේ මෙන්න මේ විදියට මේ චිත්තානුපස දැන් මගේ හිතේ මේ වෙලාවේ රාගය තියෙනවා මේ වෙලාවේ රාගය නැහැ මේ සිත හොඳ ද්වේෂයෙන් තොර සිතක් කියන එක අර පෙර සිත පසු සිතෙන් දකින්න ස්වභාවයක් ඇති වුණාම අනේ එතනදී මොකද වෙන්නේ එතකොට තේරෙනවා මේ සිත තියෙනකොට නිවීමක් තිබුණේ නැහැ නමුත් මෙන්න මෙහෙම වෙනකොට නිවීමක් තියෙනවා. ඒ ආදී වශයෙන් ඒ අර අපේ හිතේ හිත ඇත්තටම වැඩ කරන විදිය අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙම තේරුම් ගැනීමක් අපිට අවශ්‍ය වෙනවා යම්කිසි විදියකින් අර තත්වයට මොකද අපි දන්නා සම්මා දිට්ඨියට කෙනෙක් පැමිණෙන තුරු මාර්ගස්ත පුද්ගලෙක් වෙන්නේ නැහෙනි. තමන් කවුද කියන එක දැකපු දවසටනේ අපි දන්නවනේ කෙනෙක් සෝවන් වුණා කියන්නේ. ඉවැනි තත්ත්වයක් එනතුරු අපිට තියෙන කරන්න ලොකු වීරයක් යොදන්න තියෙනවා. නමුත් ඒ තත්ත්වෙන් පස්සේ මනසකට ඒ තරම් වීරයක් අවශ්‍ය නැහැ කියලා තමයි. මොකද දැන් ලොකුම දේ සිද්ධ වෙලා ඉවරයිනේ. මෙතනින් එහාට මොනවා සිද්ධ වුණත් ඒක ඇත්තටම සන්තෝෂෙන් බාර ගන්න ඇරෙන්න ඒකේ අනාත්ම බව දකින්න ඇරෙන්න දෙයක් ඉතුරු වෙන්න විදියක් නැහැ. අන්න එතකොට පුළුවන් පං වේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙමනම් අන්න එතකොට අපිට තේරෙයි මෙන්න මේ විරිය කියන එක සම්බොජ්ජන කියවෙන්නේ පාලි හරියට සමාවෙන්න. විරිය සම්බොජ්ජංගයක් විදියට වැඩෙනවා කියන්නේ මේ වීරය අඩු වැඩි ඒ දේවල් මොනදී වුණත් දැන් ප්‍රශ්නයක් නැහැ. ඒව උපේක්ෂාවෙන් ඒ දිහාව බලනවා. මොකද බොජ්ජංග අපි දන්නවා අත සම්පූර්ණ වෙනකොට උපේක්ෂාවනේ අවසානෙට තියෙන්නේ. ඒතකොට කෙනෙක්ගේ හිත ඇතුලේ ඒ දේ සකස් වෙනකොට මේකත් මේ හිතේ ස්වභාවයක් නෙදක්කද මේකත් වෙනස් වෙනවා. මේක අනිත්‍යයි. මේක මේ විදිහට වෙනස් වෙන දේ මම බලෙන් පවත් ගන්න හිතාගත්තොත් ඒකෙන් මට දුකක් ඇති වෙනවා. එහෙමනම් ඒ වෙනස් වීම අපි අනුමත කරගන්න ඕන හිතට. මේකේ ස්වභාවය මේක ධර්මතාවයක්. මේකේ ස්වභාවය මේ ධර්මතාවයේ වෙනස් වෙන එක ඒක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතු තියෙනකොට ඇති වෙනවා. හේතු නැතුනහම නැති වෙනවා. ඒ තත්ත්වයේ අවබෝධ වීමත් එක්කම අවසානයේ මොකද සිද්ධ වෙන්නේ? අර පසුතැවීම නෑ දැන්. පසුතැවෙන්නේ නෑ පොඩ්ඩක් එහා මෙහා වුණා කියලා. ඒ උපේක්ෂාවෙන් ඒ දිහාත් බලනවා. මේකත් මේ ධර්මතාවයක් අනිත්‍යයි. මේකත් දුකයි. මේක පවත්ත ගන්න කියලා හිතුවොත් දුකයි. මේක මේ විදිහට අනිත්‍ය වුණු දුක් වුණු දෙයක් මම කියලා මගේ කියලා කරගන්න එක තේරුමක් නැහැ. මේවා අනාත්ම ධර්ම කියන ඒ අවබෝධයත් එක්ක පොජ්ජංගයක් විදියට වැඩෙන වීරයක් තියෙනවා. ඒ මොකද එතනින් තමයි නිවීම ඇති වෙන්නේ. අර මුලදී කරන තද වීරයට වැඩිය අර බොජ්ජංගයක් විදියට වැඩෙන වීර්ය හිත කලබල කරන්නේ නැහැ. පසුතැවෙන්නේ නැහැ දේවල් වලට. අපිට හොඳ උදාහරණයක් තමයි තීරුම් ගන්න හොඳ අඟුලිමාල රහතන් වහන්සේ. අපි අඟුලිමාල රහතන් වහන්සේ ගිහි කාලේ කරපු තරම් වැරදි කරපු අයද? නෑනේ. කිසි කෙනෙක් ඉවෙනි මං හිතන්නේ මෙතන ඉන්නේ වෙන දෙයක් කරලා තියනවා කියලා. ඉවෙනි කෙනෙකුටත් රහත් වෙන්න මනස හදාගන්න පුළුවන් වුණා. ඒ මොකද හේතුව? පසුතැවීම තිබුණේ නෑ මේ මනසේ. තථාගතයන් වහන්සේ කිව්වා මොකද අර බබෙක් හම්බෙන්නේ ඉන්න කෙනෙක්ගේ වේදනාවක් නැති කරන්නනේ බෑ කියලා කිව්ව මට ගිහිල්ලා ඕකනම් කියන්න බෑ කෙනෙක් මේ නැසල නෑ කියලා මම කොහොමද කියන්නේ කිව්වහම මොකද්ද තථාගතයන් වහන්සේ දුන්නා වූ වාදේ මේ ආර්ය පුද්ගලෙක් වුණාට පස්සේ හැම කරේ නෑ කියලා හිතාගන්න කිව්වා. ඒකම තමයි අඟුලිමාල රහතන් වහන්සේ කරේ. උන්වහන්සේට පුළුවන් වුණා මනස හදාගන්න. එතකොට ඒ අවසාන වශයෙන් මේ සම්බොජ්ජංගයක් විදියට වැඩෙන විරිහේ තියෙන තැන එතන. එතකොට උපේක්ෂාවෙන් ඉදිහා බලනවා. ඒ උපේක්ෂාව නිසා මොකද කලිනුත් අපි දවසක් සාකච්ඡා කරා නිවනට ඊළඟ පඩිය නිවනට නගින ඊළඟ පඩිය තමයි උපේක්ෂාව කියන්නේ. එතකොට බොජ්ජංග ධර්ම වැඩිලා උපේක්ෂාව හිතක ඇති වෙන තරමටම අපි නිවනට කිට්ටු වෙනවා. ඒ කියන්නේ හිතේ නිවීමට කිට්ටු වෙනවා. ඒ ඇරෙන්න කිසිම ක්‍රමයකින් හිතක නිවීමක් සාමාන්‍යයෙන්වත් ඇති වෙන්න විදියක් නැහැ කියන එක තමයි දලවත්ත මහත්මයා තේරුම් ගන්න තියෙන්නේ. අපි අනිත් කල්යාණ මිත්‍රන්ට තැහුම්කන් දෙමු. තෙරුවන් සරණයි. සාදු තාමත්ම අගෙන විදිහට ආරම්භයක් ලබා දුන්නා චිත්‍රමාත්මී අනේක වාරයක්ින් ඔබතුමිය බොහොම හොඳින් අපිට පැහැදිලි කළා මේ සම්බෝධිය පරමාර්ථ කරගෙන වඩන්නා වූ වීර්යයක් තමයි වැදගත් වෙන්නේ කියන කාරණාව සහ වැටෙන තැන් වලදී නොවැටි සිටින්න ඕන කියන කාරණාව. එතකොට මට මතක් වුණා මේ සත්‍යත්වමා විසින් මට එවුවා ගිය සති සාකච්ඡාව පසුව මේ මන් දැන් කාට ලැබෙන සලස්වා මේ සත්‍යත්වය උපදේ ඒ සති සත්‍යත්වයන් හැඟෙන්නේ නැති මම අහපු ප්‍රශ්න සාමය නිසා මේ කිසියම් ආකාරයක මානසික වශයෙන් වැටීමක් තියෙනවාද කියන කාරණාව ඒක මම කටියට බලන්න පුළුවන් දැන් මම ඒවල තියෙනවා. ඒක සත්‍යත්වය කියනවා they are today කියලා. I think they are to allow yourself to be seen, they are to tell the truth, they are to stop pretending, they are to stay present to the secret fire that burns inside. Sorry, they are to stay present to the secret fire that burns inside. They are to be wildly inconsistent. They are to let another in. They are to let go of the image. They are to never be prepared. They are to give everything for the awakening of love. They are to fail. They are to mess everything up. They are to fall to the ground, humbled again, laughing. They are to dream and let dreams die. They are to honor the past but not cling to it. They are to give an honest yes and honest no. They are to be wrong. They are to be right. They are to be real. They are to be here today. So, මං හිතනවා අද ඔබතුමිය දැන් මතු කරපු කාරණාවන් මේ සම්බන්ධ මේ සමගම ගැලපෙනවා කියලා. ඒ මොනේද කිය සමාධිය මේ කියපු කාරණාව. They are to fail. They are to mess everything up. එහෙමයි. ඒක කොහොම වගේ තියෙනවා. ඒක තමයි. ඒක කියන තියෙනවාද යමක් කියන්නේ? අර හොඳටම අපිට හිතට ගන්න ඕන දේ තමයි කියලා තේරුම් ගන්න තියෙන දරත මහත්මයා මේ පසුතැවීම ගැන. අපිට හරි ලොකු බාධකයක් කියලා හිතෙනවා මේ පසුතැවීම කියන එක අපි තේරුම් ගත්තා තියෙන. මොකද මම මෙතනදී අදහස් කරන්නේ ඕන දෙයක් කළා අමතක කරන්න කියන එක. එහෙම දෙයක් නෙමෙයි. මේ ධර්ම මාර්ගයේ යන අය විදියට ප්‍රතිපදාවක ඉන්න අය විදියට සුළු දේවල් දැන් ඔන්න ඇත්තම කතාවක් මේ මට සිදු වුණු දෙයක් මම කියන්නේ මට මේක එළියට කියන්නත් ඕනේ නිසා ළඟදි දවසක ඩෙසර්ට් එකක තැනකට නවතින්න ගියා එතෙන්ට ගියහම ටොයිලට් එක ෆ්ලෂ් කරනකොට දැක්ක එතන කැරපොත් එක්ක ඉඳලා ගියා කියලා මේක මිනිහෙක් මැරුවා සමාන තරම් හිතට ආවා ඇයි මම ඒක දැක්කද ඇයි මම එහෙම කරේ කියන එක මුළු දවස තිස්සේම වද දුන්නා ඉතින් ඒවිල්ලේ මට හිතුණා මේ ඔක්කොම ධර්මය ගැන හදාරනවා ධර්මය දන්නවා කියලා හිතන් ඉන්නවා නමුත් පේනවද මේ පසුතැවෙන්නේ නැහැටි ඒ වෙලාවේ ඒක ඒ මොහොත දැක්කේ නෑ ඒක හරියට ඉතින් අර කැරපොත්ත ගැන පුදුම දුකක් හිතුණා ඉතින් එවැනි තත්ත්වයක් මනසක තියෙනවා එහෙම එකක්. ඉතින් නමුත් ඒ එවැනි සුළු වරදක් හෝ තමන්ගේ අතින් වුණාම ඒකට හරි දුකයි. ඇයි එහෙම කරේ කියලා. ඉතින් නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි සිදුවීම් සිදුවෙනවා. අපි යම්කිසි හේතුවක් නිසා ඒක වුණා එතනින් ඉවරයි. නැවත ඇත්තටම කීයටවත් ෆ්ලෂ් කරන එකක් නැහැ ටොයිලට් එකක් ජීවිතේට දකින් බලන්න නැතුව කියලා මට හිතුණා. අන්න ඒ වගේ එතනින් ඉගෙනගත්ත පාඩම දිගටම ඒක පවතිනවා නමුත් අතනදී පසුතැවෙන මොහොතේ හිත දැක්කහම එකපාරටම හිතුණ දේ තමයි තථාගතයන් වහන්සේ මේ පසුතැවීම තියෙන තැන නිවන නෑ කියලා කිව්වේ මෙන්න මේකමනේ කියලා එකපාරටම හිතුණා. මුළු දවස නොවුනත් අඩු ගානේ පැය ගානක් යනකම් ඒක හිතේ වැඩ කරා. ප්‍රාණඝාතයක් නේද මේ කිරුනේ කියලා. ඉතින් යන්නේ එවැනි තත්ත්වයක් මනසක තියෙනවා නමුත් දැන් අපි හිතමු අඟුලිමාල ස්වාමීන් වහන්සේ ගැන. ඒ ස්වාමීන් වහන්සේගේ අතින් අහම්බෙන් සිදු වුණා නෙමෙයි. බොහොම හිතලා කරේනේ. නමුත් අපි ධර්ම මාර්ගයේ යනකොට අපි සුතමේ වශයෙන් මේ තීරුම් අරගෙන අපි නැවත ආර්ය මාර්ගයට යොමු වෙනවා කියන්නේ නැවත ඒ අර පු탁ජන ස්වභාවයේ කරපු දේවල් කරන්නේ නැහැ කියන ඒ අදහසත් එක්කනේ ඇතුළු වෙන්නේ. ඉතින් එහෙම වුණාම අපිට පුළුවන්කම තියෙන්නේ මේ පසුතැවිල්ල පොඩ්ඩක් නතර කරගන්න. ඇත්තටම පසුතැවිල්ලයි නිවනයි කියන්නේ අර කොයින් එකේ දෙපැත්ත වගේ තමයි. නිවීමක් හිතට නැහැ පසුතැවෙන තාක්ක. දේශය වගේම තමයි ඒකත් කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙනලත් මාත්ම සිරවන්සයි. හරි සිරවන්සයි චිත්තමාන්නේ. ඔව් මම විකාශන කරන යොම වෙනනම් දිරුක් මහත්මයා ඔබතුමාට මේ මම මෙන් දැන් චිත්තමාත්මින් ඇතුළු ආරම්භයක් තමයි ලබා ගත්තේ. ඒ පදනම මත වෙන ඊට වැඩි වෙනස් කොටසකට වෙන්නයි කල්පනා කරන්නේ. හේතු සූත්‍රය කියලා සූත්‍රයක් පදනම් කරගෙනයි මම මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කට්ටිය සූත්‍රය පිටලගෙන නොගත්තරම කමක් නැහැ. අපි අර දාන්න කොටස් වලින් කතා කරමු. ඒ සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ තැනකදී මහණෙනි සම්බෝධියෙන් පෙර මේ වචන ටික වැදගත් නැහැ සම්බෝධියෙන් පෙර බුදු බවට නොපැමිණි බෝසත්තු මට මෙසේ සිත් ඇති වී කියලා ඒකට අහනවා කියනවා කෝ නෝ කෝ හේතු කෝ පච්චයෝ ඉද්ධිපාද භාවනායති ඉර්ධිපාද වැඩිම පිණිස කුමක් හේතු වෙනවාද කියලා කිමෙක් ප්‍රත්‍ය වෙනවාද කියලා එතකොට කියනවා මහණෙනි ඒ මට මෙබඳු සිතක් ඇති විය කියනවා මෙහි මහණ තෙමේ ඡන්දේ නිසා අපි දන්නවනේ ඡන්ද විරිය චිත්ත විමර්ශන ওই හතරට පරිච්ඡේද හතරක් තියෙනවා අපි දැන් ඡන්දේ නිසා කියන එක පොඩ්ඩක් බලමු මොකද ඒකේ වචන කීපයක් තියෙනවා මට තේරුම් ගන්න කැමතියි ඒක අනිත්‍යවටත් ඇතුළයි වෙනවා ඡන්දේ නිසා පැවති සමාධියෙන් හා පදං සංස්කාරයෙන් යුතු ඉර්ධිපාදයේ වඩයි. ඊගාවට කියනවා මෙන්න මේ ටික තමයි මට ඕනේ දැනගන්න. ඉතිමේ චන්දෝ නච අතිලීනෝ භවිෂ්‍යති. අතිලීනෝ භවිෂ්‍යති. අතිලීනෝ කියන එක සිංහලෙන් පරිවර්තනය කරලා තියෙන්නේ ඉතා සැඟුනේ නොදවන්නේ. චන්දේ ඉතා සැඟුනේ නොදවන්නේ. කියන්නේ සැඟ නොනවන්නේ කියන එක නේද? ඊගාවට කියනවා අතිපග්ගහිතෝ භවිෂ්‍යති කියලා. ඊගාවට කියනවා ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නොවන්නේ. කියන එක තමයි කියන්නේ. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නොවන්නේ කියන එක. ඊගාවට කියනවා අජත්තං සංකිට්ඨෝ භවිෂ්‍යති කියලා. ඇතුළත හැකුළිනේ නොවන්නේ. ඊගාවට කියනවා බහිද්දා වික්කිට්ඨෝ භවිෂ්‍යති කියලා. පිටත විසුර්ණේ නොදවන්නේ කියලා. මං මේ ඒ පදහත තමයි විමර්ශන හතරටම තියෙන්නේ. ඒ නිසා ඒව ගැන අපි ටිකක් මෙතන තමයි කිව්වාගේ භාවනා කරන මේ තමයි දැන් හොනදුනත් මේ විරිතිපාදෙන් වැඩවන කට්ටිය වශයෙන් කතා කරනකොට අපිට මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් මේ මොනවද මේ වෙන්නේ කියන එක මෙතෙන්දී ඒ ඡන්දේ නිසා විරිතිපාදයේ වැඩන රොට කන්සියුටර් ඒ කොහොමද මොකද්ද මේ අපි කතා කරොත් අතිලීනව භවිෂ්‍යති කියන්නේ කුමක්ද කියන දේ පොඩ්ඩක් කතා කරමු. ඡන්දේ ඉතා සංගුණේ නෝද අන්නේ ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරමුද? පාලි භාෂාවේ පාලි දන්නේ නැ කියන එක නෙමෙයි මෙතෙන් දිවදගත වෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. මේ අපි පොඩ්ඩක් කතා කරමු මේ ඡන්දේ නිසා ඇති ප්‍රවති සමාධි ආපදා සංස්කාරයෙන් යුත් ප්‍රතිපදේ වැඩ එකින් පැන පුළුවන් නම් ආලෝකයක් ලබා දෙන පිළිබඳව දිලුක් මහත්මයාට ඉන්නතුරු ශ්‍රීමති මහත්මයට සේන මහත්මයාට හැමදැනටම තෙරුවන් සරණයි. ඡන්දේ වශයෙන් හැඳින්වීමේදී එතන දිහාස්වනේ ඕනෑකම මේක ඇත්තටම ඒක අර චිත්ත මහත්මිය කලින් සඳහන් කළපු කාරණාවට බොහෝතරට සම්බන්ධ වෙනවා මේ වීර්ය පැත්තට. එතනදී සාමාන්‍යයෙන් කියන්නේ මේ balance and sustain application of energy මේ විදිය එහෙම නැත්නම් මේ ඡන්දය ගැන කතා කරනකොට ඡන්දය ගන්නකොට එතකොට තමයි ඒක සමබරව තියෙන පැත්තක් වැඩි නොවන අඩුත් නොවන ඉතින් අර එතනදී සතිය තමයි ඒකෙන් සෑහෙන ඒක මේ ඒක සමබර වෙලා තියෙන්නේ සතිය නිසා. එතකොට ඒක යම් තුරකට එකට කරගෙන යන්න වෙනවා. ඒක අඩුපඩු තියෙන්න පුළුවන් අර චිත්‍ර මහත්මිය කිව්වා වගේ. නමුත් ඒකේ අර ඒක පවත්වාගෙන යන්නේ හැකියාවක් තියෙන්න ඕන. ඉතින් ඒක තමයි ඇත්තටම මේ ඡන්දේ වශයෙන් ඉන්නේ අපිට මේක කරා. එතකොට අර ජම්මාකාරයක අරමුණක් තියෙන්න ඕන. ඉතින් ඒක කරගෙන යන්න ඒකට අවශ්‍ය කරන ශක්තිය තමයි විරිය වශයෙන් එන්නේ. ඒවා ඉතිපාද වශයෙන් ඒ වගේම සම්ප්‍රදාන ඉතිපාද ඒ ආදී ඉන්ද්‍රිය වශයෙන් තියුණු වෙන්නේ ඒ ආකාරයෙන් යම් කිසි ආකාරයකට එක දිගට පවත්වාගෙන යන එක වැදගත්. අර එක දිගට පවත්වාගෙන යන එක වැදගත්. ඒක අඩුපාඩු තිබුණත් ඒක තමයි මම කියන්නේ වැදගත් වෙන්නේ සෑහෙන දුරට. දැන් මෙතන මේ මගේ කව සූත්‍රේ නැහැ. මේ ඔබතුමාගේ පාලි කොටස හරියටම බලන්න. නමුත් ඒ වගේ පැත්තක් තමයි අපි අනිත් කල්යාණ මිත්‍රකින් අහලා බලමු. තව හිතට අහොත් කියන්න දළුවත් මාත්‍ය. අනේ හොඳයි චර්වන් සර් නැයි. හොඳයි ඒක බොහොම වටනවා මේ උතුමාගේ පැහැදිලි කරලා දුන්න කොටස. මොකද මේ හැමෝම පොත සූත්‍ර පිටේ බලාගෙන අපි පොත සූත්‍ර පිටකේ ඒක අවශ්‍ය නැහැ. මම කැමති මේ ඉදිරියට යන්න. මොකද එතකොට හිතන්න අවකාශ ලැබෙනවනේ. ඒ නිසා දැන් ඔබතුමා කිප්පොට්සෙන් මම ඊගාට අපි ශ්‍රේණ මහත්තයෝ වෙනින්නම් ඊට පස්සේ ශ්‍රේණි මහත්තයෝ එන්න. ඒක අපි ඡන්දේ අපි මන්ස් අපි දැන් ඡන්ද ඉද්ධිපාද ගැන හිතමු. මේ ඒක කියනකොට අනිත් පරිච්ඡේදත් බලමු. මම කියන්නේ ඡන්දේ නිසා පැවති සමාධිය ගැන කතා කරනවා. ඒක තමයි අපි දැන් කතා කරන්නේ. පසුව තියෙන්නේ විරිය නිසා ප්‍රවති සමාධිය. ඊගොඩ චිත්ත නිසා ප්‍රවති සමාධිය. ඊළඟට විමර්ශන නිසා ප්‍රවති සමාධිය. මේ කියන්නම මේ ඉර්ධිපාද. ඒ නිසා ප්‍රවති සමාධියක් ගැන. ඒත් අපි මේ සමාධිය ගැන අපි නිරන්තරව කතා බහ කරා වුණාට දැන් මේ කතා කරන්නේ ඡන්දය නිසා ඇති සමාධිය ගැන. එතකොට සේන මහත්මයා අවකදානේ මොකන්න මේ කුමන ඡන්දයක් නිසාද මේ සමාධියක් ඇති වෙන්නේ? ඒකට අපි සමාධිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. සමාධිය ඒකීවව සමාධිය ඇති වෙන්නේ ඡන්දේ නිසා. මොන ඡන්දේ නිසාද මේ සමාධිය ඇති වෙන්නේ? අන්න ඒ වෙනත් පැත්තක් ගැන අපිට කතා කරන්න අවධානය යොමු කරන්න. දැන් අපිට පැහැදිලි කර දුන්නා බැලන්ස් එකක් පවත්වන එක ගැන. මම හිතන්නේ ඒකම තමයි මේ පරිච්ඡේද ලස්සන කියන්නේ. මේ ඡන්දේ නිසා ඇතිවෙච්ච සමාධිය බැලන්ස් වෙන්න ඕනේ කියන එක තමයි උතුමාගේ වචනේ කියනවා නම් කිව්වේ. මේකේ තියෙන්නේ එක හිතා සැඟුණේ නෝදවන්නේ එක මේ දැඩි කොට ගත්තේ ඒ ඡන්දේ දැඩි කොට ගත්තේ නැහැ. ඒ වගේ ඡන්දේ හිතා සැඟවිලා ගියේ අඩුව තිබුණේ නැහැ කියන එකයි කියන්නේ මම හිතන්නේ. ඒකයි අර මේ අතිවිනෝ භවසති අපි අතිපක්කෘතෝ භවසති කියන දෙක දෙපැත්ත ඒක බැලන්ස් එක තමයි උතුමා කිව්වේ. ඇකුළුනේත් නැහැ විසිරලා ගියෙත් නැහැ. දැඩිව ගත්තෙත් නැහැ. දැඩිව ගත්තෙත් නැහැ මේ සංගීවි ගියෙත් නැහැ. ඒ වගේම තමයි අර අජත්ත සංකිතෝ කියන එකයි බහිද්දා කියන එකේ කියනවා මේක ඇතුළත ඇකුළුනේත් ඇකිල්ල ගියෙත් නැහැ ඡන්දය පිටතට විසිරලා ගියෙත් නැහැ. ඒ වගේම කියනවා පෙර කිසියම් ආකාරයකටද පසුවත් ඒ වගේමයි. පසු යම්සේනම් පෙරත් ඒ වගේමයි. යට යම්සේනම් උඩත් එහෙමයි. උඩ යම්සේනම් යටත් එහෙමයි. දවල් යම්සේද රැත් එසේමයි. රෑ යම්සේ නම් දවලුත් එසේමයි. ඒ ආකාරයට මේ ඡන්දේ කියන දේ ඒ කාලේ පුරාම නිරන්තරවම අඛණ්ඩව පවත්වීමට හැකියාව දිනු කර කෙනෙකුට මේ ඡන්දේ නිසා ප්‍රවති සමාධිය ගැන තමයි ඡන්දේ ඉතිපාදේ කියලා කියන්නේ කියන එකයි මට මේකෙන් තේරෙන්නේ. ඒ නිසා ඒ ගැන මතක් කරලා මම සේන මහත්මයාට මෙන්නම් සේන මහත්මයා මොකද මේ ඡන්දේ නිසා ප්‍රවති සමාධිය කියලා කියන්නේ මොකද්ද මේ කාරණාගෙන උතුමාට අදහසක් දෙන්නකොට? තිරුවන් සරණයි. මට තේරෙන විදිහට නම් මෙතන කුසල ඡන්දයයි මෙතන මට තේරෙන්නේ. දැන් කුසල කියන එක කුසල කියන වචනෙට දක්ෂකම කියලත් සත්‍යදතුමාක දවසක් කතා කරන්න කියනවා. තේරුම් කළා. ඒ වගේම good deeds කියන කරත් කියනවා කුසල කියන එක හොඳ වැඩවලට. එතකොට මේ හොඳ දෙයට තියෙන කැමැත්ත ඡන්දය කියන්නේ කැමැත්ත තෝරා ගැනීම අපේ සිතින් තෝරා ගන්නවා මේක හොඳයි කියලා. මොකද සමාධිය නැත්නම් මේ සිතේ සංසුන්කම අගය කරනකොට එතන අගය කිරීම නිසා සංසුන්කම මතු කර ගන්නවා අගය කිරීම මත. එතන මේක අගය කිරීම ඇලුනොත් ඒක එතන සමාධිය නැති වෙනවා. එතන මේක බැලන්ස් එකක් තියෙනවා ඔබතුමා කිව්වා වගේ නැත්නම් දිලෘප් මහත්මයා කිව්වා වගේ මේ අපේ කුසල ඡන්දේ බැලන්ස් එකක් තියෙනවා. මොකද කුසල ඡන්දේ කියන්නේ මට මේක මෙතන මේ තියාගන්න ඕනේ තියාගන්න ඕනේ මේ සංසුන් සිත ඇති කරගන්න ඕනේ නැත්නම් ඒක පවත්ව ගන්න ඕනේ කියන කැමැත්ත. ඒ කැමැත්ත පිට ඇති කරගන්න දේ ඒ කැමැත්ත මම මේක කොහොම හරි කරගන්නවා කියන දැඩි පැත්තට ගන්නෙත් නැතුව මේකට අඩුවෙන් තක්සේරු කරන්නෙත් නැතුව මේකට ඒ මෙන්න බලල කරනවා නම් ඒ කාණ්ඩ බිමර කරනවා නම් ඒ සංසුන් සිත ඇති වෙලා ඒක කරගන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සෙනුවල්ල. මම ශ්‍රීමති මහත්මියව මෙන්නම් ශ්‍රීමති මහත්මිය මෙතෙන්දි මේ ඡන්දේ නිසා කිව්වම මේ දැන් අපේ සේන මහත්මිය මතක් කරා කුසලයට ඡන්දේ කුසල හැකියාව කියන දේ ඒකේ සේමයි. මෙතෙන්දි මොන ඡන්දයක් ගැනද මේ කියන්නේ? කියන්නේ මේ මේ විමර්ශන වැඩිම ගැන අපි කතා මේ ඉර්ධිපාද වැඩිමක් ගැන මේ කතා කරන්නේ. මම හිතන්නේ ඒක ටිකක් ඉහළ මට්ටමක් වෙන්න ඕනේ. එතකොට මේ ඡන්දය සාමාන්‍යයෙන් පවත්න ඇති කුසලයකට ඇති ඡන්දයේද එහෙම නැත්නම් ඒකායන ඡන්දය නිබ්බාණය නම් වූ පරම සත්‍ය පරම සත්‍යෙම ඉලක්ක කරගත් තථාගතයන් වහන්සේ කෙනෙක් බිහිවිලා අපිට ඒකායන සත්‍යයට කිව්වා වූ එක නිබ්බාණය නම් වූ දෙයම මේ ඉලක්ක කරගත් ඡන්දය ගැනද මේ කියන්නේ එහෙමදිනවා මට හිතන විදිහට දරුවත් මහත්තයා ඒක මෙතන තියෙන ඡන්දය කියන එක නිර්වාණය පිණිසම වෙන කරන දැඩි වීර්ය ගැනීමක් හෝ ඒ ආකාරයේ වීර්යයක් ගැන තමයි කියන්නේ කියලා හිතෙන්නේ අර මර මතක් වුණේ අර වීණෝපම සූත්‍රය අර වීණාවක උපමාව අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරා සෝන ස්වාමීන් වහන්සේට මේ ඉතාම හිමින් වීණාවේ තත්පිරිමැද්ද ඉතාම වේගෙන් එහෙම කරත් ඒකේ නියම ප්‍රතිඵලය නියම ශබ්දෙන්නේ නැහැ ඒ වගේ බැලන්ස් එකට ඒ අවශ්‍ය පරිදි මේ ඒ විදිහට ඒක වාදනය කරන්න කියලා ඒ වගේ මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව නිවනට යන මගේදී ඉතාම දැඩි වශයෙන් වීරියක් කරගෙන දැඩි ඡන්දය නිසා දැඩි වීරියක් කරගැනීමත් අඩුවෙන් කිරීමත් නොකල යුතුයි කියන අදහසක් තමයි තියෙන්නේ. ඊට වඩා වැඩි යමක් එකතු කරන්න නැහැ දලොත් මහත්තයා තිරුවන් සරණයි. තිරුවන් සරණයි. හොඳයි. අපි නැවත අනිත් කොටස් වලින් එනවා ඉන්නේ මම කැමතියි අපි මේ රොෂාන් මහත්මයාට යොමු රොෂාන් මහත්මයා අපි මේ ඡන්දය ගැන කියනකොට අපි එතන පොඩ්ඩක් ඉමු මොකද මම කළා කියනකොටදී මම හිතුණා මේ කෙටින් මේ අපි එකතන අතර වෙලා හරි කමක් නැහැ මේක ඔලුවට ගන්න එකවත් මම කියලා දැන් සිංහදි මාත්‍රි අපි විශ්වාස කරලා දුන්නා වගේ නිර්වාණයම එකායන පරමාර්ථය කරගත්ත ඡන්දයක් ඇති කෙනෙකුට තමයි මේ කතන්දර වැදගත් වෙන්නේ. අපි කතා කරන හැම දෙයක්ම වැදගත් වෙන්නේ ඒක තිබුණා නම් කියන එක තමයි එහෙමනම් අපිට තේරුම් ගන්න වෙන්නේ. මොකද සූත්‍ර දේශනාව මේක කියන්නේ සම්බෝධීන් පෙර බුදු බව නොපැමිණි බෝසත් වූ මට මෙසේ සිත්විය. ඉදිපාද වෙලින් පිටස කුමක් හේතු වේ? ඒ කියන්නේ ඒ බුදු බවට පත් වෙන පෙරයි මේ ඒ වගේ අදහසක් ආවේ කියලා සාකච්ඡා කරන්නේ. එහෙමනම් ඒ බුද්ධත්වයේ එහෙමනම් නිර්වාණය පරමාර්ථ කරගෙන කරපු කාරණාවක් මේක. එතකොට මේ අපි වටිනවාද එහෙමනම් හිතන එක මේ අද අපිට ඇති වෙලා තියෙනවා කිසියම් ඡන්දයක්. මේ ඡන්දය කොහොමද අපි තියුණු කරගන්නේ? නිර්වාණයම ඒකායන ඉලක්කය කරගත් ඡන්දයක් බවට පත්විය යුතුද? සෝෂාන් මහත්මයා විතුණං අද අපිට එහෙම නොවෙන්නේ ඇයි? ඒ සඳහා කුමක් හරි ක්‍රමයක් ගැන හිතන්න පුළුවන්ද සෝෂාන් මහත්මයා? ඒ ප්‍රශ්නෙට මට දෙන්න පුළුවන් උත්තරය තමයි මේ ඒක ඒකායන මේ ඡන්දයක් විය යුතුයි කියන එක නිර්වාණයම මුලික කරගත්ත. නමුත් දැන් අපේ දැන් ඉන්නේ ඉන්න සත්‍යන ජීවිතේ අපිට ඒ අවස්ථාව ඉතින් මගහැරෙන්න ඉඳ තියෙන වෙලාවල් එනවා. නමුත් ඒ කායන මේ සිතුවිල්ල අපිට තියෙනවා නම් පසුතැවීමක් නැතුව ආයේ මේ විරෙන් ඒ ඡන්දය ඒ විදිහට ඇති කරගන්න බලන්න ඕනේ. ඉතින් දැන් සමහරවිට දැන් අපේ ඉදිරිලා ජීවිතේ සමහර පැන්වල අපි යනකොට අපිට මේ එතන අපේ කියන ඡන්දය පොඩ්ඩක් වෙනස් අපකට යොමු වෙන්න ඉඩ තියෙනවා. දැන් අපි ඒ කායන නිර්වාණයම ප්‍රාර්ථනය කරගෙන මේ ඒ ගමන යද්දී ඉන්න බැරි අවස්ථාවන් වෙන්න තියෙනවා. මට උදාහරණයක් දෙකක් කියන්න පුළුවන්. දැන් ඊයේ අපේ ඉඳකක් සිටින් ගන්න වුණා මේ රජාවල තිබු ගෙදර එකට. ඒතරද මම ඇත්තටම මට යන්න එච්චරම ආසාවක් තිබුණේ නැහැ. නමුත් ඒ ඡන්දය හොඳනම් අනිත් අයගේ කැමැත්තක් තියෙන ඉදරායේ තියෙන නිසා කලින් ඉඳලා මට තිබුණ නිසා මම කොහොමද යන්නේ කියන වෙලාව තිබුණේ. එතකොට දැන් මම හිතාගත්තා දැන් මෙතනදී හද මම කරන්න ඕන දේවල් කියන්නේ ටිකක් ඒ සිතින් ඇති කරගත්ත දැන් වෙනකට වඩා ටිකක් වෙනස් විදිහකට අන්තරට ඒක ලොකු බාධාවක් නොවන විදිහට කොහොමද මේ මෙතන හැසිරෙන්නේ ඒ විදිහට කියලා. ඉතින් ඇත්තටම මේ යන ප්‍රමාණ මම ඇත්තටම කිව්වා වැඩි කියලා ඉන්න ක්ලොපි ඒතොර මේවාගේ එමු කියලා. ඉතින් ඒ වගේ දැන් අපේ ඉන්නට මගේ දැන් ඒ වෙනදට ඇතිගෙන සමහරක් කාලාට ඒ ගීමිටි ෆීලිං සනම්මනම් එහෙම එන ගතිය නැති වෙලා ගියා කියන එක මට තේරුණා. ඇත්තටම මේ ඉතින් ඒකයි මම හිතනවා දැන් අපි මේ පසුතැවෙන එක එහෙම දැන් ඒ වගේ දේවල් නැති කරගන්න දැන් හොඳයි. ඒකත් මත්තනේ සතියේ එක අංගයක් මම විදිහට කාලයක් ගත නම් තමයි හොඳයි. ඒකෙන් තමයි බොම්පින් සුෂන් වාර්මිය ඔබතුමා මතක් කළා වගේ අපි අර කලින් අර සඳහන් කළාත් වගේ today කියන ඒ පස්තිගායපු ඒතරතුර අපි කියනකොට අපිට ඉතින් ඒකේ පැහැදිලිම කියනවා නේද? They are to fail, they are to mess everything up, they are to fall to the ground, humble again, laughing. ඉතින් පස්තිවිලීමක් ගැන නෙමෙයි අපි ඡන්දය පවත්වා ගන්න යන්න ඕනේ. නමුත් අපි අර මේ ඡන්ද විදිය ඡන්ද ඉතිපාදයේ ගැන කතා කරනකොට මේ මම බලන පොතේ තවත් ආබුද සූත්‍රයක් තියෙනවා ඡන්ද සූත්‍රය කියලා. ඉතින් ඒකේ කියවෙන්නේ මහණෙනි ඉතින් මහණ ඡන්දේ නිසා සමාධියක් ලබා නම් සිතේ එකඟ බවක් ලබා නම් මේ ඡන්ද සමාධියයි කියලා. කලින් කිව්වාගේ ලැබෙනවා සමාධියක්. ඒ සමාධිය අපි ලැබෙන්නේ ඡන්දේ නිසා. අපි මම හිතන්නේ මේ හතර වෙනසක් තේරුම් ගන්න මේ ඒ තරම් මේ ඡන්දේ කියන දේ හරි ප්‍රබලයි කියන දේ. ඒ කියන්නේ ඡන්දේ නිසාම සමාධියක් ලැබෙනවා. ඒ පුද්ගලයා නූපන් ලාමක අකුසල් දහම් නොයිපදීම පිණිස ඡන්දේ පවත්වනවා. වෑයම් කරනවා, වෑයම ආරම්භ කරනවා, වෑයම් දිගටම පවත්වාගෙන යනවා. හිත ඒ පිළිබඳව දැඩිව පවත්වනවා. නූපන් ලාමක අකුසල් දහම් නොයිපදීම පිණිස. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණය කරන පිණිස ඡන්දේ උපදවනවා. වෑයම් කරනවා ඒ ආකාරයට. ඒ වගේම තමයි නූපන් කුසල් දහම් ඉපදීම පිණිස. උපන් කුසල් දහම් පැවැත්වීම පිණිස. ඉතින් ඒ නිසා නිර්වාණයම ඒකායන පරමාර්ථය කියලා කියලා අපි කතා කළා බව සත්‍යයක් වුණත් අපි අර ප්‍රශාන් මහත්මයා කිව්වා වගේ ඒක ටිකක් බර වචනයක් වගේ තියෙනවා නිර්වාණයම කියලා. ඒකට මේ සියල්ලම අතහැරලා ඔක්කොම නිර්වාණයම තාපසෙක් වගේ ඉන්න තත්වයක් ගැන කිව්වා වගේ හැඟීමකින් අපි කතා කරජා පටන් ගත්තේ. නමුත් එහෙම නොවෙන බව පේනවා මේ ඡන්ද සූත්‍රෙ විදිහට ප්‍රශාන් මහත්මයා කිව්වා වගේ. අපි මේ දිනදා ප්‍රයත්න තුළ අපි දැන් අද ඉන්න තැන දක්වා එනකොට දැන් අපි කුසල් දහම් කරන්න පටන් ගන්න තියෙනවා. උපන් කුසල් දහම් මේවත් අපේ වැටෙනවනේ. දැන් මගේ හිතත් මම කියන්නේ කරගෙන හිටපු යම් යම් දේවල් දැන් අඩු වෙලා තියෙනවා යම් යම් හේතු නිසා. ඒ එන්නේ එහෙම නොවෙන්න උපන් කුසල් දහම් ප්‍රයත්න පිණිස උත්සාහය වීර්යය පවත්වනවා නම් එයත් ඡන්දයක්. ඒ වගේම තමයි ඉස්සර වැඩිපුර ටෙලිග්‍රාම බැලුවේ නැහැ, ක්‍රිකට් බැලුවේ නැහැ. ඔය දැන් ආයි බලන්න පටන් ගන්න නම් ඔන්න නූපන් ලාමක අකුසල් නොයිපදීම පිණිස වීද කරන්න ඕනේ නේද? මේ වගේ ජීවිතේට මේ දැන් තියෙන ජීවිතේටම සම්බන්ධ කරලා මේ ඡන්දය ගැන හිතන්න පුළුවන් බවක් පේන්න තියෙනවා එහෙනම්. මොකද එහෙම තමයි අවසාන ඉලක්කය නිර්වාණය කරගෙන යන්න කියලා හිතන්න පුළුවන්. එහෙමනම් මම ඉතාම ගෞරවයෙන් ශාන්ති මහත්මියට මොහොතකට වෙන්න ශාන්ති මහත්මිය හිතන්නේ අර ශ්‍රීමති මහත්මිය කිව්වාගේ නිවන කරාම ඇති වෙන කැමැත්ත තමයි ඡන්දය කියලා මේක දිවිස්තර වෙන්නේ කියලා මට හිතෙනවා. ඡන්දය කියන්නේ දැන් අපේ හිතවල ඇති වෙනවනේ නොයෙකුත් මේ ආශ්‍රය, ඒ කියන්නේ ඊර්ෂ්‍යා, කෝධ, වෛර, මාන ඔක්කොම ඇති වෙන විශ්වකම තියෙව ඇති වෙන. ඒක වෙලා ඉතින් සමහර වෙලාවට මේ අර හොදකලා වැටි හිමෙතු වුණාම ඉතින් අපි හිතවල එක එක මානසික අසහනවල තියෙනවා. ඉතින් එතකොට අපිට නිවන කරා කියන එක යන්නේ හරි අපහසුයි. ඒ කියන්නේ ඒවයි ආශ්‍රය දුරු කරන්න පස්සේ ඉතින් අපිට දුරු කරොත් අපිට සංඛාර දුක කියන එක වටහා ගන්න පුළුවන්. ඒ කියන්නේ සංඛාර දුකේ තමයි අපිට තියෙන ලොකුම දුකක්. මේ දුක් වෙන්නේ අර ආශ්‍රය නිසානේ. ඉතින් ඒ දුක් වලට වඩා සංඛාර දුක අවබෝධ කරගත්තොත් අපිට නිවන කරාම ඇති වෙන ඡන්දය නිසා මේ ඇති කරගන්න ඡන්දය ගැන තමයි මම හිතන්නේ. හදම ඒ රසින්නේ මහත්මිය කියුවාගේ දලුවත් මහත්මයා කියේ ඡන්දය ගැන මේ විදිහට I think ඒ ඡන්දය තමයි අපි ඇති කරගන්න ඕනේ කියලා මට හිතෙනවා. පෙරවන් සර්ණයම් දෙනාට. පෙරවන් සර්ණ සාදුසාද වුහුම් වටිනා ප්‍රකාශ උපකරණවත් ඇත්තරම නේද? මේ හැමදේම ඉතිනකට සම්බන්ධයි. මම හිතා අපි වෙනස් වෙනස් වචන වලින් වෙනස් විදිහට ආවට එහෙම ඔබතුම කියපදී හරි මම වැදගත් මගේ වචන වලින් දැන් ආයි මම යමක් කියලා මම යොවෙන්න මේ අත්කරුවෙන් පදිංචි මහත්මයාට මල් මාත් ඉන්නවා ඉතිනකට සම්බන්ධ වෙන. ඔය දැන් අපි ඕනම පුද්ගලෙක් ගත කරන සෑම තත්පරයක් තුළම යමක් කරමින් ඉන්නේ. මන්ද මේ නිදා ගන්න වෙලාව ආවම නිදා ගන්න වෙලාවට එහෙම ගන්න මොකක් හරි සංස්කාරයක් අපි සංස්කාරජාත තුනක් ගැන කිව්වොත් කාය වචී චිත්ත කියන ඉතින් හැම වෙලෙම කිසියම් සංස්කාරයක් කරනවනේ. අපි ධර්මයේ ගැන කතා කරපු නැත්නම් ඉන්න ගමලාට ඉතින් අපි ධර්මයේ අපි ෂණ ඉතාමත්ම සුළු ගණන් ගන්න බැරි ෂණ ගැන කතා කරන්නේ. ඉතින් ඒ ෂණ වල චිත්ත සංස්කාර කොච්චර වෙනවද නේද? සාමාන්‍ය මේ සියලුම සංස්කාර මේ සම්බ සංකාර සමත ගැන කතා කරන්න නැත්නම් නිර්වාණය කියන්නේ. ඒතර මේ සියලුම සංස්කාරයන් කෙරෙනවා. ඒතර හේතුඵල ධර්මයක් විදිහට යම කෙරෙනවමනේ. එතකොට නොකර ඉන්න බෑනේ. චේතෝ විමුක්තියකට ගියේ නැති කෙනෙක්. එතකොට මේ එමනම් අපිට මේ තියෙන්නේ යමක් කෙරෙන බව සත්‍ය. ඒක තේරුම් අරගෙන මේ කෙරෙන දේ ගැළපෙන දෙයක් බවට පත් කර ගැනීම කියලා හිතනවා. ඒ කියන්නේ ඒ චිත්‍ර සංස්කාරයේ අනවශ්‍ය පැත්තට යෙදෙන සංස්කාරයක්ද ගැළපෙන පැත්තට යෙදෙන සංස්කාරයක්ද කියන කාරණාව. ඉතින් එහෙනම් මේ ඡන්දේ පවත්වන්න ඕනේ. මේ අභිධර්මයේ නිර්වාණය නම් ඒකායන පරමාර්ථය. ඒක අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්. ඒකට කාලයක් ටයිම් ටේබල් එකක් නමුත් මේ මොහොතෙන් පටන් ගන්න කියලා හිතනවා. අනිවාර්යයෙන් කියන කාරණා පිළිබඳව ගොඩක් අපිට උනන්දු වෙ වෙන හැටි දේවල් කියනවා. සම්පූර්ණයෙන්ම මාල්වාමි මොකද මම මේ කියන්නේ අපේ තියරිටිකලි මේ ඔක්කොම කතා කළා වුණාට මට නම් ඒ එසේම නොවේ සිදුවෙන්නේ. දාසිකුත් දේවල් කෙරෙනවා ඒ මාවතර නොවිච්ච සංස්කාර. මේ වගේ රැකියන් නිසා වර්ග කරත්තා ඊට පස්සේ ආදරස් ගන්න. තව මොනවද ඉතින්? මේ සර්වන් සර්ණයි දලත් මහත්තයා මේ ඇහෙන්නේ නැතුව ගියා මං කියන්නේ අපින්නේ දැන් ඒක කතා කරා. ඔබතුමා කතා කරපු මොනවත් නෑ වුන්නේ නෑ. මුලදී මාත් කතා කරන්න කියන එක විතරයි ඇහෙන්නේ. ඇහුනේ මේ මොකක් හරි ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක්ද අනිත් පැයට වැහුණාද දන්නේ නෑ. මට විතරක් කියලා. අක්කිසි දෙයක් ඇහෙනවා. ඔව් ඔයගලන්ට ඇහුනේ නැද්ද? මේ දැල්වත් මාත් අපිට ඇහුනේ නැහැ. ආ හරි හරි. එහෙනම් මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් එන්නේ නැත්තේ. හයි එහෙනම් මට කියපු දේවල් ඔක්කොම කියන්න බැයි එක කෙටියෙන් කියන්න එහෙනම් මේ පස්සේ මාතෘමය මොනවා පස්සේ වාසිය වෙලම ආදරණ කරේ පස්සේ මාතෘමය සියලුම තමයි කීදීම කිසියම් සංස්කෘතිය මෙන්න මේ ඉන්නේ ඔ අපි අපි ධර්මයන් කියන්නේ කතා කරන පැය නිසා ශ්‍රේණියන් ගැන කතා කරනවා ශ්‍රේණිය කියන එක මුකුඩු අකාලයක් ඉතින් ඒ කුඩා කාලයකදී පවා කොතරම් සංස්කාර කෙරෙනවාද එහෙනම් අපි ඒක සත්‍යය විඳජයකත්ව සංස්කාරම කොච්චර කරලාද නමුත් ඒ සංස්කාර නොකර ඉන්න අපිට විදියක් නැහැ නේ අපිට ඒක නොවනවා එහෙමනම් මේ සංස්කාරයන් ඒ ආකාරයට හේතුඵල ධර්ම හැටියට කිරණ බව අවබෝධ කරගෙන ඒව සමග නොගෙtti එසේ නමුත් ඒ මේ නිර්වාණය කරන්නා වූ එළුවන් සර්නේ ඇතම පැහැදිලි වෙන්නේ නැහැ කියපු කිසිම දෙයක් ඉස්සරහට ඒක නිසා බලාපොරොත්තු වෙන ප්‍රශ්නේ සම්බන්ධයෙන් මොකද්ද කියලා අදහසක් ගන්න අමාරුයි කැඩෙනවා මහතා මගද කැඩලා මැනෝ නෑ ඉතින් මගේ ප්‍රශ්නයක් මට වෙන්නේ මගේ ටෙක්නිකල් සමහර මේ තැන ඉන්නේ නේද ඒතකොට ඒ වගේම වෙන්නේ නැති අනිත් පැත්තත් ඇහුනේ නේද කැඩුණා ඇහුනේ නැහැ මං කියපු දේ නේ සිතමාත්මිතේ මැහුණාද කැඩි කැඩි ඇහුනේ මේ අලුත් ගෙදරට ඇවිල්ලා මේ ඉතින් කොටසකට සිග්නල් එන අඩුයි වගේ. දැන් පොඩ්ඩක් බලමු නේද? ඔව් කිය පපන්චා ජයන්ත පපර්සිමන්ට කතා ගන්න ගේන මම නැවත පස්සට කතා ගන්න. ඔව් දලනවා තෙරුවන් සරණ හැම දිනටම මට තේරුන තරමින් මේ දලත මත්තා මතු කරන්න හදපු ප්‍රශ්නේ ඒ කියන්නේ අපි හැම මොහොතකම ගත කරන හැම මොහොතකම අපි යම්කිසි සංස්කාරයක් නිර්මාණය කියන ඇති කර ගන්නවා නමුත් මේවා තථාගතයන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ මේවා භවගාමී නොවන විදිහට ඒ කැමැත්තෙන් භවගාමී වීමට විරුද්ධ භවගාමී නොවීම සඳහා වූ කැමැත්තකින් ඒ කියන්නේ නිවන අරඹය නිවන අරමුණු කරගත්ත දැඩි කැමැත්තක් ඇති කරගන්න කියලා. ඒක තමයි මෙතනදී අපි මූලික කාරණාවේදී අපි ඡන්දය කියලා මේ සතර විපාදවලදී අපි මං හිතන්නේ අදහස් කරන්නේ. ඒ වුණාට එතනදී අපි ඒකේ හොඳ ප්‍රමාණයක් ගැන කියවෙනවා. ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ අපි කොයි විදිහෙද මේක පවත්විය යුත්තේ කියන එක නිවන කරා අරඹයා ඇති කැමැත්ත පවත්විය යුතුයි. හරියට අපි අඳුරු කාමරයකට අඳුරු ගුහාවකට යනකොට අපිට ඒ සඳහා ආලෝකය ප්‍රයෝජනවත් වෙනවා නම් අපි පන්දමත් පහනක් දැල්ව ගන්නවා නම් ඒක වඩා දීප්තිමත් වුණොත් ඇහැ නිලංකාර වෙනකන් දීප්තිමත් වුණොත් අපිට එතනින් අපේ අරමුණ ජය ගන්න කරා යන්න තියෙන හැකියාවට බාධාවක් වෙනවා. ඒකින්ද ඒක නෙවෙයි සුදුසු ප්‍රමාණය. ඒ වගේම ඊටාම අවම ආලෝකයක් ඒ අන්ධකාරයේ විනිවිද දකින්න නොහැකි නොවන ප්‍රමාණය අඩු ආලෝකයකින් එළියක් දැල්ලා ගත්තත් ඒකත් අපේට උදව්වක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ දෙකතම ඒ අන්ත දෙකතම නොයන අපේ කාර්ය සඳහා මේ අඳුර විනිවිද දැකගෙන අපහසුතාවකින් තොරව ඉදිරියට යන්න ප්‍රමාණවත් ආලෝකයක් තමයි අපි එහෙනම් අඛණ්ඩව පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඡේ වෙලා යන්නේ නැතුව අපේ අරමුණ කරා යන්නකම් පවත්වගත හැකි ප්‍රමාණය ආලෝකයක් අපි සුදුසුකම් කරගෙන තමයි යන්න ඕනේ. මෙන්න මේ වගේ දෙයක් තමයි ඡන්දය අපි ඇති කරගත යුත්තේ නිවන කරා යන්න කියලා. මෙන්න මේක තමයි ඉර්ධිපා සතර ඉර්ධිපාද වලදී ඡන්දය මුල් කරගන්නකොට අපිට මෙන්න මේ විදිය කැමැත්තක් නිවන කරා එළඹෙන මනසකින් යුතුයි කියන එක තමයි විස්තර කෙරෙන්නේ කියලා මට වැටහෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වස්වාමය බොහොම පිං මානල් මහත්මයා උදේ ඉන්නවද? නෑ දලුවත් මතයද නෑ. හොඳයි. මම මේ ඉතාම ගෞරවයෙන් යොමෙන්නම්. හොඳයි. මම නැවතත් ඉතාම ගෞරවයෙන් එහෙමනම් යොමෙන්න කැමති චිත්‍රවාදනය අපි පණිතන්නේ වැඩි අවධානයක් මේ වෙනකන් යොමු කරේ ඡන්ද ඉදිපාදයේ පිළිබඳවයි. ඔබතුමී දෙක ගැන කතා කරන අවස්ථාවක් අතට මම ලබා දෙන්නේ නැහැ. ඔබතුමීගෙන් අංගාරම්භයක් ගත්ත පමණයි. හොඳයි. මේ ඉදිපාදයෙන් යනු කුමක්ද? නැවත සැලමුල්ට එන්නම්. ඉදිපාදයෙන් යනු කුමක්ද? කියන දේ මතක් කරලා ඡන්ද ඉදිපාදය ගැන ඔබතුමීගේ හැඟීම් අධ්‍යක්ෂින් අවබෝධයක් තිබ්බ දා ගන්න. ඊළඟට නැයි පාළියෙන් දන්නේ කියලා හැමෝම දන්නවනේ. අපි ඉර්ධිපාද වඩනවා කියලා කියනකොට ඔය අපි ඔය හතර ගැන දැන් මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍ර හැම දිනාම බොහොම ලස්සනට අපිට තීරුම් කරලා දුන්නා. මේ ඡන්දයෙන් තමයි මේක පටන් ගන්නෙ. ඉවර වෙනතුරු මේ ඡන්දේ තියෙන්න ඕන කියන එක. මොකද මේ යන ගමනක් නෙමෙයි මේක ප්‍රතිපදාවක්. ඉතින් බුදුන් වහන්සේ අපිට කියනවා කැමැත්ත තියෙන්න ඕන, හිත ඇති කරගන්න ඕන, ඡන්ද චිත්ත වීර්ය කරන්න ඕනේ. විමංසා කියන එක අර ඇත්තටම මම විමංසා කියන එක දකින්න යෝනිසෝ මානසිකාරය විදියට ප්‍රවස්තන්නම ඕනේ කියන එක. ඉතින් ඒ ආදී වශයෙන් මේ මාර්ගයේ යන කෙනෙකුට කරන්න ඕන දේවල් කියලා තියෙනකොට අපි අර මුලින් වගේ කටුසටහන ගැන හිතුවොත් අපේ කටුසටහනේ තියෙන්න ඕනේ මේව යොමු වෙන්න ඕනේ අපේ කලණ මිත්‍ර කීපෙට නිවනට විමුක්තියට යොමු වෙන්න ඕනේ මේ දේවල්. මතක විදියට මම හිතන්නේ ශ්‍රීමති මහත්මියට මතක ඇති මහානිදාන සූත්‍රය දෙන්න ඕනේ. ඒක කියනවා සබ්බේ ධම්මා ඡන්දමූලිකා කියලා. ඡන්දමූලිකා සබ්බේ ධම්මා කියලා. ඉතින් මෙතනදී අපි මේ කරන්නේ අපේ සිත තේරුම් ගැනීමක්නේ. එතතරටනන්සී කියපු ඒ පාඩය ඒ අපි සාමාන්‍යයෙන් කැමැත්ත ඇති කරගන්නා වගේම අපි දකින්න ඕනේ හිත වැඩ කරනකොට එහෙමනම් මේ ඡන්දය මේ විදිහට නිසාද සබ්බේ ධම්මා හිතට එන සෑම අරමුණක්ම ධම්ම කියලා කියන්නේ අපි ඒකනේ සබ්බේ ධම්මා ඡන්ද මූලිකා ඡන්දය මුල් කරගෙනයි අපේ කැමැත්තට අනුවයි මේ හිතට මේ අරමුණු ඇතුල් වෙන්නේ කියන එක අපිට දැකලා තියනවාද කියන එක. ඉතින් ඒ විදිහට අපිට එහෙම දකින්න නැවතත් අපි අර සතර සතිපට්ඨානයේ යෙදිලා අවසානයේට අපිට පරමස්තුරට චිත්තානුපස්සනාවේදී මේ දේවල් දකින්න පුළුවන්. ක්‍රමක්‍රමයෙන් අපිට වැටෙන්න ගන්න දේ තමයි මේ යම්කිසි අරමුණක්. දැන් අපිට මොකක් හරි අරමුණක් අපේ ඉන්ද්‍රයන්ගෙන් ඇතුල් වෙනකොට අපි ඒක අල්ලන්නේ ඡන්දේ නිසානේ. අතාරතේනල්ද කියන ඔන්න ඕක දකින්න. ඡන්දේ මෙන්න මෙතන ලොකු දෙයක් කරනවා. ඉතින් ඒකමනේ අපි මේ උපාදාන කියලා අවසානයේ තේරුම් ගන්න. අල්ලගන්නේ මොනවාද? කැමති දේනේ අල්ලගන්නේ. අකමැති දේ තල්ලගන්නවා. ඒ අල්ලගන්නේ කැමැත්තෙන්. මේ දෙකම අපි දකින්න ඕනේ කියලා හිතෙන්නේ මොකද මේ ඒ සබ්බේ ධම්මා ඡන්දමූලිකා කියලා කිව්වහම අපි හොඳට දකින්න ඕන දෙයක් ඒක කියලා තේරුම් අරගෙන තියෙන දැනට. ඉතින් එහෙම දැක්කොත් තමයි අපිට මේ තේරෙන්නේ. දැන් යම් කිසි දෙයක් අරමුණක් එනකොට මේ අපි අර කියන්නේ දොරටු හයෙන් එකකින් ඇතුල් වෙනකොට අර මුරකාරයා වගේ ඉඳලා තේරුම් ගන්න ඕන ඇයි මෙහෙම උනේ, ඇයි මේක තියෙන්නේ, මේක ඇයි මේ තේරෙන්නක්. මෙන්න මෙතනදී අපි දකින්න ඕන දේ තමයි මේ හැම දෙයකටම හේතුව ඡන්දය, කැමැත්ත. එමුනම් ඒදී අපි දැක්කොත් එතකොට ඒ තථාගතයන් වහන්සේ කියපු උපාදානය කියන එක හරි පහසු වෙයි කියලා හිතෙන්නේ අල්ලගන්න. මොකද ඇයි අපි අල්ලන්නේ දේවල්? හැමදේම අල්ලන්නේ නැහැ නේ. හැමදේම අපි අල්ලන්නේ නැහැ. මොකද අපි කලුත් මේ වෙන කතා කරලා තියෙන නිසා මට මතක් වුණා මේ පොඩි උදාහරණයක් කියන්න. මම ගොඩක් කාලවලට ළමයික කතා කරනකොට කියන එකක් තමයි ඉස්කෝලෙන් අස්සනාට පස්සේ මතක හිටින ගුරුවරු කවුද කියලා ඇහුවොත් දැන් ඒ ප්‍රශ්නේ මගෙන් ඇහුවොත් මට හොඳට මතකයි ඕම ප්‍රාථමික පන්තිවලදී මට මැහුම් බැරුව මගේ ඇඟිලි වලට ගහපු ගුරුතුමිය. අදත් මූණත් එක්ක මතක් කරන්න පුළුවන්. ඒ මොකද අකමැති. අකමැති නිසා. ඒ වගේම 12 පන්තියේ මගේ උද්භිද විද්‍යා ගුරුවරිය මට අක්කා කෙනෙක් වගේ ආදරය කරපු ඒ ගුරුවරිය. එතන සැල්ලුවා. හැබැයි අනිත් ගුරුවරු මතක් කරන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් එතනම අපිට තේරෙන මේ මානසික ස්වභාවයක් යමක් තදින් බදා ගන්නවාද ඒ කැමැත්ත නිසා තමයි ඒක. අකමැත්තට කැමති වෙනවනේ. අකමැති නිසා හිතෙන් අල්ලනවා, කැමති නිසා අල්ලනවා. ඉතින් ඒ නිසාම මම හිතන්නේ ඒ නිසාම වෙන්නේ නැති රතගතෙන් ආසි කිව්වේ අපිට ආදරෙන් මේ හිත නිවෙන්න නම් මෙන්න මේ දකින්න. සබ්බේ සම්මා සම්දමෝලිකා හිමික කියන දේ තමයි හිතට ආවේ දලොත් මහත්මයා තිරුවන් සරණයි. බොහොම තින් සබ්බේ ධම්මා චන්දමෝලිකා මම හිතනවා මම ඊට පස්සේ වාසයෙන් අහන්න සගලු කාරණාවට පිළිතුරක් හිතන තියෙනවා කියලා. ඒ කියන්නේ අර හැම සංස්කාරයක්ම හැම ධර්මයක්ම ඡන්දේ මුල් කරගෙන තමයි වෙන්නේ. එහෙනම් ඒ ඡන්දය කොහොමද නිසියාකාර වූ ධර්මයන් සඳහා යොදා ගන්න කියන එකයි මම ඇවිත් ඉන්නේ. ඔබතුමාගේ කාරණාවෙන් ඒ තවද ප්‍රතිස්පත් වුණා. මම ඊගවට නැවතත් යොමු වෙනනම් සේන මහත්මයාට ඉස්සෙල් ගියෝඩ එකටම වගේ සේන මහත්මයා මෙහෙම මනවන මේ එක්තරා කාලයක මේ ඒ කෙනෙක් ආනන්ද හමුතුන් යන ප්‍රශ්නේ මම දැන් ඔබතුමාගේ අහනවා. ඔබතුමා ඒකට උත්තර දෙන්න මරන්න. ආනන්ද තෙරණු කොසඹෑනුවර ගෝසිදරාමේ වැඩවාසය කරනකොට එතෙත් මේ උන්නාව කියලා වාක්මණෙක් ඇවිල්ලා උන්වහන්සේ ගානවා භවත ආනන්දේනි තෘෂ්ණා ඡන්දේ ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් තියෙනවාද මේ එහෙම එහෙමයි භවත ආනන්දේනි ඡන්දේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇද්ද දැන් අපි සිතමත් කිව්වා ඡන්දේ නිසා තමයි හැම සංකල්පයක්ම වෙන්නේ කියලා. ඒකට අහනවා මේ ඡන්දේ ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් ඇද්ද පිළිවෙතක් ඇද්ද කියලා. එසේනම් මේ කුමක්ද කියලා තමයි අහන්නේ. ඉතින් මේ වන් ප්‍රශ්නයක් ඔයකට අපිට දෙන්න තියෙන පිළිතුර කොහොමද සේන මහත්මයා? තිරුවන් සරණයි. ඡන්දේ කියන්නේ කැමැත්ත නම් කැමැත්ත නැති කිරීම තමයි එතන මට තේරෙන්නේ. එතන කැමැත්ත නැති වෙන්න නම් තණ්හාව නැති කරගන්න ඕනේ. තණ්හාව තමයි මේ කැමැත්ත ඇති වෙන්න ප්‍රධානම හේතුව. එතකොට තණ්හාව නැති කර ගැනීමත් ඒකත් එක්තරා තණ්හාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කුසල ඡන්දය කියලා හරි කක්කාරිය පිළමත් දාගෙන ඒක තුලින් මේ තණ්හාව නැති කර ගැනීමෙන් ඡන්දය නැති වෙනවා කියන එකයි මට නම් තේරෙන්නේ. තෙරුවන් සරණයි. ආයිසරයක් කියන්නේ පොකර් පිළිවෙතක් ඔබ කිව්වා මට ඒක තේරුන්නේ නැහැ. මොකද්ද පිළිවෙත? මේ පිළිවෙතක් නෙවෙයි. ඔව් පිළිවෙත මට තේරෙන්නේ තණ්හාව කියන එක. දැන් අපේ තණ්හාව කියලා කියන්නේ අපේ සිතේ යමක් කෙරේ ඇලෙන ගතිය තියෙනවා. ඇලීම නෙවෙයි ඇලෙන ගතිය. දැන් කොහොල්ල කිව්වොත් කොහොල්ල ඇලෙන ගතිය තියෙනවා. මේ ඇලෙන ගතියයි ඇලීමයි කියන එක දෙකක්. ඇලීම කියන එක එන්නේ ඇලෙන ගතිය නිසා. එතන ඇලෙන ගතිය නැති කරගත්තොත් කොහොල්ලාව කියන ඇලෙන කොහොල්ලාව කියන එක නැතුව වෙන මේ වෙන මොකක් හරි වැලි ටිකක් ගත්තොත් ඒ වැලි ටිකේ ඇලෙන ගතියක් නැහැ. එනකන් දැම්මොත් යනවා. කොහොල්ලාවක් ගත්තොත් ඒක ඇලෙන ගතියක් තියෙන නිසා කොහොල්ලාව අල්ලපු තැන ඇලෙනවා. ඒ වගේ තණ්හාව කියන එක මට තේරෙන්නේ ඇලෙන ගතිය කියන එක. ඇත්තට මේ ඇලෙන ගතිය සිතේ ඇතිවෙන එක්තරාචාර්ය සිතේ ඇතිවෙන කක්හරි ස්වභාවයක්. ඒ ස්වභාවය නැති කර ගැනීම තමයි අපි කරගන්න ඕන. ඒක තමයි බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයෙන් දේශනා කළ තියෙන්නේ. ඒක පුරුද්දක් කරගත්තහම පස්සේ ඇලෙන ගතිය නැති කරගත්ත නැත්නම් අඩු කරගෙන අඩු කරගෙන යනකොට ඡන්දයත් ඒ වගේම ඒක ප්‍රොපෝෂනලි අඩු වෙගෙන යනවා කියන එකයි මට තේරෙන්නේ. තේරුම් ගන්න. බොහොම හොඳ පැහැදිලි කිරීමක්. මේ මට හැබැයි පොඩි ගැටලුවක් දෙකක් තියෙනවා. මොකද ඔබතුමා පැහැදිලි කරදී රහත් ප්‍රතිඵලයේද කියලා හිතනවා. ඒ කියන්නේ චක්ෂුස්නාව නැති කිරීම නම් ඒ සුස්නාව නම් ඒ ඇලෙන ගතිය වගේ තත්ත්වය. ඒතොර රහත් වුණා නම් ඡන්දේ නෑ කිය වගේ දෙයක්ද කියලා. ඒක ගැසල වැඩි උත්තර දන්නේ නැහැ. ඒක පිට මෙහා තියෙන පිළිවෙතක් ගැන වෙන්නේ නැති මේ අහන්නේ කියලා හිතුණා. මොකද්ද කරන්න ඕනේ කියලා, මේ කරන්න ඕනේ කියලා මේ අසරණ බමුණෙක් කියලානේ අහන්නේ ආනන්ද හැමතුන්ගේ. මොකද්ද මම කරන්න ඕනේ? ආනන්ද හැමතුන් කිව්වේ නෑ ඔයගේ ඉතර හත් වෙන්නේ නැතුව ප්‍රශ්න කෝණ වල කියලා කිව්වේ නෑ. මොකද්ද දීපු උත්තරේ? ඒ මොනවද උත්තරයක් වෙන්න බලවන්ද අපිට කියන්න පුළුවන් කියලා. එතකොට මේකේ මෙහෙම කියනවා, මේක කියනවා මේ මේ මාන ඡන්ද සමාධි ප්‍රදාන ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සම්වන්දනාගත ඉතිපාදේ වදයි කියලා කියනවා. මම අපි ඒ මාතෘකාව සම්බන්ධයෙන් මම ගැඹුරට ඇහුවේ. ඒ කියන්නේ එහෙමනම් අපිට අර ඡන්දයම මුල් කරගෙන තමයි මේ අපි සංසාර ගමන යන්නේ. ඉතින් මේ ඡන්දය මුල් කරගෙන කෙරෙනා වූ ඒ ඡන්දයන් කොහොමද ප්‍රහාණය කරන්නේ කියලා අහුවන් පස්සේ කිව්වේ ඡන්ද සිද්ධිපාදේ වඩන්න කියලා තමයි කිව්වේ. අනේ එතකොට මේ ඡන්දේ කියන දේ පොඩි මේ ටර්න් එකක් ගන්න වෙනවා වගේ නේද? ඡන්දේම යොදා ගන්න වෙනවා. නමුත් පොඩි ටර්න් එකක් ඇතුව සංසිද්ධි ඡන්දේ වැඩි වෙනත් ආකාරයකට ඡන්දයක් ඇති කර ගන්න කියන උත්තරේ තමයි තිබුණේ කියලා මට හිතෙනවා. ඒ පිළිබඳව ශ්‍රීමති මහත්මියට පුළුවන් තවත් විස්තර කණේ. ඒක ගැන දරතුන්ට මට කියන්න පුළුවන්. ඒ කියන්නේ අරෂ්ඨාංග මාර්ගයේ වැඩෙන අංග වැඩෙන විදිහට නිර්වාණය දක්වා යන මාර්ගයකට නිර්වාණය දක්වා යන්න ඒ අරෂ්ඨාංග මාර්ගයේ වැඩෙන ආකාරයට ඡන්දය ඇති කිරීමක්ද කියලා හිතුණා. ඒ කියන්නේ දැන් සම්මා වායාම වගේ කිව්වහම මේ අකුසල ධර්ම උපදින්න නොදී උපදින අකුසල ධර්ම ප්‍රහාණය කරන්න ඒ ආකාරයට ඡන්දය ඇති කරගෙන ඒ ඡන්දය නිර්වාණ මාර්ගය සඳහා තියෙන ඡන්දයක් බවට පත් කරගන්නවා වගේ අදහසක් තියෙන්නේ තිරන්සන්න. තිරන්සන්නයි මම නැවතත් අපි මෙන්නම් චිත්‍රමාත්මී ඔබතුමීට පුළුවන් අපි නැවත ඒ පිළිබඳ යමක් ප්‍රකාශ කරන්න. මේ ඇත්තට මේ ඔබතුමී මතක කරන අවශ්‍ය අපි ඉස්සරහට ආවේ සියලුම ධර්මයන් ඡන්දේ මුල් කරගෙන සිදු වෙනවා කියනකොට මේ ඡන්ද ප්‍රහාණය සඳහා අහපුලා ආනන්දහමතුන්ගේ ආනන්දහමතුන් කිව්වේ ඡන්ද ඉතිපාදේ වඩන්න කියලා. ඒකනම් අපි නැවතත් ඡන්ද ඉතිපාදේ කියන දේ තමයි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක කොතරම් වැදගත්ද කියලා හිතනවා. එතෙන්දී අපි සාකච්ඡා මුලින්ම වගේ ඡන්දේ පරිත්‍ය යුත්තේම නිර්මාණයේ ඉලක්ක කරගෙනයි ඒ සඳහා ඉතිපාද වැඩි කර සඳහා අපි සතර සම්‍යක් ප්‍රදම් වීරේ පවස්සන්න ඕනේ. අතු කුසල් නැවත තවත වර්ධනය කරගන්න, අතු අකුසල් නැති කරගන්න ඒ ආකාරය ආසය විදිහට. ඒ වගේම මේ ඡන්දේ ඉතිපාදයේ මුල් කරගෙන අපි ඡන්ද සමාධිය ඇති කර ගන්න වෙනවා. ඒ කියන්නේ මූලාගම මැද නොවැටෙන ඡන්දයක් පවත්ව ගමින් මෙන්න අපි ඒ ඡන්දේම අපේ සම්බන්ධ දෙන්නාගේ හිත තුළ දැඩිව ඇති කර ගැනීම ප්‍රකාර වෙන ආකාරයේ පැහැදිලි කිරීමක් කරන චිත්‍රවාහිනිය. ඒ පැහැදිලි කිරීම ඔක්කොමත් එක්ක මම හිතන්නේ අපිට කල්‍යාණ මිත්‍රෙක් මතක් කරගන්න තව පොඩ්ඩක් තව ටිකක් ළඟට එන්න පුළුවන් නම් මට පොඩ්ඩක් ඇත්තටම ඡන්දේ කියන එක දැන් කැමැත්ත කියන එක අපිට හිතේ ඇති වෙන හැටි තේරුම් ගන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට මං සේන මහත පොඩි ආරම්භයක් දුන්න මේ තණ්හාව කියන එක ගැනත් මේකත් නැති කරන්න ඕනේ කියන අදහස වගේ මම වැරදි නම් මව නිවැරදි කරන්න සේන මහත්මයාෙන් තණ්හාව කියන එක ඇත්තටම නැති කරන්න පුළුවන්ද? තථාගතයන් වහන්සේ අපිට තණ්හාව තමයි නැති කරන්න කියලා කියන්නේ. නමුත් ඒකට තියෙන ප්‍රතිපදාවක් තියෙනවා. ඒක නිකන් අපි හිතුවට දැන් අපි කියනවා මේ අනේ මම නම් තණ්හාවක් නැහැ. ඔක්කොම අතහැරලා කියලා ඔහොම කියනවා අපි. අපිට වචනිට කියන්න පුළුවන්. නමුත් ඒක ඒ තරම පහසු දෙයක් නෙමෙයි. මොකද අල්ලගෙන ඉන්නේ කැමැත්ත නිසානේ. නම් අපි තේරුම් ගන්න ඕනේ මෙතනදි කියලා හිතෙන්නේ අපි බලමු පටිච්ච සමුප්පාදය දිහා. තථාගතයන් වහන්සේ කියන මේ ධර්මය දැක්ක වෙන්නේ පටිච්ච සමුප්පාදය දැක්කොත් ඉන්නේ. පටිච්ච සමුප්පාදයේදී එහෙමනම් මේ දේ හේතුඵල ධර්මය කියලා අපි කියන්නේ. හේතුව කියන උන්වහන්සේ අපිට කියන මේම දෙයක් වෙන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි වින්දනය නිසා මේක වෙන්නේ. ඒක මගේ වින්දනේ ආර්යගේ වින්දනේ එහෙම නෙමෙයි. මේ විශ්ව මනසක් අරගෙන අපි හිතට ගරගෙන නිකන් සුතමේ වශයෙන් හිතලා බැලුවොත් උන්වහන්සේ අපිට කියනවා මේ මේකව ධර්මතාවයක්. මෙහෙම වෙන්න හේතුව මේ වින්දනේ නිසායි. මේ වින්දනේ තියෙන තාක්කල් මේ අල්ල ගැනීම කැමැත්ත මේවා මොන වචනෙන් කිව්වත් ඒවා ඒක නැති කරන්න බෑ. එහෙමනම් වින්දනය නැති කරන්න පුළුවන්ද? වින්දනයත් නැති කරන්න බෑ. අපි දන්නවා පර්ශය තියෙනකම් ස්පර්ශය නැති කරන්න පුළුවන්ද? ස්පර්ශය ගැන උන්වහන්සේ අපට දේශනා කරන්නේ හම්බ ගහපු එළ දෙනක් වගේ කියලා. කොතන ගියත් කනවා. අපි දන්නවා ඇහෙන එක, පෙනෙන එක, ගඳ සුවඳ දැනෙන එක ඔක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. එන්නේ ස්පර්ශය කියන එකත් නැති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්පර්ශය නැති කරන්න පුළුවන්කම තියෙනවා. තාවකාලිකව ඒක අපිට නැති කරලා නිවන් මාර්ගය දකිනකොට ස්පර්ශය නිරෝධයක් කරන්න පුළුවන් වෙනවා. නමුත් හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකයි මෙතනදී තේරුම් ගන්න තියෙන්නේ. මොකද ස්පර්ශය නැති කරන්න නම් මේ සලායතන කියන එක නැති කරන්න ඕනේ. සලායතන නැති කරන්න බෑනේ. තියනවා කියලා නම් තියනවානේ. එමුනම් මේ තියනවා කියලා ගත්ත එකේ තියෙන වැරද්ද තමයි අපි දිගටම දකින්න ඕනේ. උන්වහන්සේ කියන මෙන්න මේ හේතු නිසයි මේම මේම වෙන්නේ. මේක දකින කියලා කිව්වහම අපි එහෙමනම් මේ සලායතන කියලා ගත්තේ ඇයි? නාම රූප පත්‍යනි. නාම රූප කියන්නේ මොනවාද? යම් කිසි අරමුණක් ආවහම ඒ ඔස්සේ අපි දැනෙනවා, දැනගන්නවා, ඒකට නමක් දෙනවා, ඊළඟ ඒක හඳුන්වා ගන්නවා. ඒ විදිහට ඒ නාම රූප තමයි මේ සලායතන හැදුවේ අපිට. එහෙනම් ඒක කරේ කවුද? සමා වෙන මම කවුද කියන වචන දාන්නේ අපිට පැහැදිලි වෙන ඕන නිසායි. මේ දැනෙන බවක් තියෙනවා විඥානය කියලා. consciousness. අපි conscious නැත්තම් ওই කිසි දෙයක් අපිට නැහෙනි. මේ මෙහෙම හිතෙන්නේ නැහැ, අර මෙහෙම හිතෙන්නේ නැහැ, මේ අරක නේද, අර මේක නේද. ඔය හිතන්නේ අපි. එහෙනම් අපි ඒක තේරෙන උන්වහන්සේ කියන තවත් ඉස්සරහට ගිහිල්ලා බලන්න. මොකද්ද මේකට හේතුව? මේක ඵලය නම් මෙන්න හේතුව. මේක මේ දැනෙන බව කියලා අපිට දෙයක් තියෙනවා. මේ ඉපදුනා ඉපදිච්ච නිසා මේ දැනෙනවනේ. මොනවාද දැනෙන්නේ? පේනවා කියලා දැනෙනවා, ඇහෙනවා කියලා දැනෙනවා, කනෙන් දැනෙනවා, නාසයෙන් දැනෙනවා, ශරීරයෙන් දැනෙනවා. ඉතින් මෙන්න මේවයින් තමයි මේ ගත්තේ මෙන්න මෙහෙම වෙන මේ ධර්මතාවයන් නිසා අපි ගන්නවා මේ මේ ඉන්නවනේ මේ මමනේ. මටනේ පේන්නේ, මමනේ දකින්නේ. ඉතින් ඒ විදිහට ඒ විඥානය විඥානයත් නාම රූපත් අතර සම්බන්ධය ඒක අන්‍යෝන්‍යයි. අපි අහලා තියෙනනේ අර තර බටකූටු මිටි දෙකකට හේතු කළා වගේ. මෙහෙම හිතෙන නිසා මෙන්න විඥානයකුත් තියෙනවා. විඥානයේ තියෙනවා මෙහෙම තියෙනවා. ඒක හරීම මේ ගැඹුරින් මට මෙහෙම කියනකොට එක සැරේටම මතක් වුණේ දලවත්ත මහත්මයාත් මමත් අවුරුදු 15කට විතර ඉස්සර වෙලා කතා කරපු දෙයක් එකපාරට ඔළුවට ආවේ. අපි දෙන්න කතා කරනවා මේ ඔක්කොම තේරෙනවා මේ විඥානපච්චය නාම රූපච්චය විඥාන කියන එක තේරෙන්නේ නැහැ. හරියට වැඩිච සම්පදේ අවබෝධ කළා වගේ අපි කතා කරේ එතකොට. ඉතින් ඒකත් ඔළුවට ආව දැන් මේ විදිහට. ඉතින් කොහොම හරි මේ දේවල් ක්‍රමක්‍රමයෙන් අවබෝධ වෙනකොට හොඳ සම්මත දැනෙනවා. මෙන්න මේ නිසයි මේක, මේ නිසයි මේක හේතුඵල ධහම දකිනකොට අවසානයේත් මුලත්ව මොකක් හෝ වේවා සිදුවන දේ සත්‍ය වශයෙන් නොදකින තාක්කල් අපි හදනවා සංස්කරණය කරනවා. ඒ සංස්කරණයක්ම තමයි විඥානය කියන්නේ. කියන එක අපි අවබෝධයකට આવොත් කවදාද? එතකොට අපිට තේරෙන මොනවද මේ කතා කරන්නේ? තවත් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. මේ මෙතෙන්ට එනකන් තාරතනanse අපිව ඇඟිල්ලෙන් අල්ලගෙන ඇවිල්ලා තිමෝඩ කම නැති කරගන්න කියලා. ඉතින් අපිට නිකාව නැති කරගන්න බෑනේ. අපි 요거 දකින්න ඕනේ. ඉතින් අපි කතා කරන වගේම ඒක දකින උත්සාහයක යෙදෙන්න තමයි උන්වහන්සේ අපිට කිව්වේ. ඔය නිකන් කේව කිවිදට 요거 දකින්න බෑ. මෙන්න මෙතන මාර්ගයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේක ජී ගමන මේ විදිහට කියොත් නම් කිසි දැන් අපි කතා කරපු අර ඡන්ද සමාධිය කැමැත්තෙන් ඇති වූ සමාධියත් එක්ක මේ දේවල් තමා දැනගෙන ගියොත් මේ දේවල් අපිට දැකීමේ පුළුවන්කමක් ඇති වෙන්න ඕනේ කියන එක තමයි සැලවත් මාත්‍ය තේරුම් ගන්න තියෙන තේරුවන් සරණයි. සාදු සාදු සාදු අනේක වලපින් හොඳයි මම ගෞරවයෙන් දිලුක් මාත්‍රිය වෙනවා. දිලුක් මාත්‍රිය අපි මෙතන ඉඳන් ඉස්සරියම බොහොම හොඳින් චිත්‍ර මාත්‍රිය ගෙනාව. ඇත්තටම ආරස්ථාගික මාර්ගය කියන තැනටම එවනම් මේ විද්‍යාව කියනා වූ මේ දේ නොදන්නාකම යථාභෝධයක් නැතිකම නිසාවෙන් ඇතිවෙනා වූ හේතුඵල ධර්මයක් නිසා ඇතිවෙනා වූ සංස්කාරය නැති කිරීම කියන තැන එහෙමනම් මම විද්‍යාව නැති කරගන්නවා කියලා ඉතුවට බෑ. ඒ සඳහා තමයි මාර්ගයක් තියෙන්නේ. මෙතෙන්ටම ගෙනාව චිත්‍ර මාත්‍රිය ඔබතුමාරි වෙන්න ඇති දැන් පොඩ්ඩක් කතා කරමු. මන්දේ නාටම තෙරුවන් සරණයි. මම ඉතින් කතා කරන්න බොහෝ කරුණු සඳහන් වුණා චිත්‍ර මාත්‍රිය සාධිත් කල්යන මිත්‍රයන්ගෙන්. මෙතන තව එක හිතට ආපු දෙයක් තමයි දැන් පිටන්තය සිරිය අතර තියෙන යම් ආකාරයක ඒ සම්බන්ධතාවයත් ඒ වගේ මේක වැඩ කරන විදිය දැන් උදාහරණයක් වශයෙන් අපිට අර සේන මහත්මයා සඳහන් කළා වගේ අපි ඡන්දයෙන් ඡන්දයම නැති කිරීම දැන් උදාහරණයක් වශයෙන් පන්සලට යන්න ලස්සන ඡන්දයක් ආවා මේ පන්සල ගියාට පස්සේ මේ ඡන්දය නැහැ ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ ඊට පස්සේ මුලින් එකට පන්සලට යන්න ඡන්දයක් ඕනේ වෙනවා. ඊට පස්සේ ඒකට යන්න ඊට පස්සේ විරියක් අවශ්‍යයි. ඒකට අවශ්‍ය කරන වාහනයක නැගලා එහෙම නැත්නම් වෙලාවෙන් කරගෙන අනිත් කටයුතු අයින් කරගෙන මේ වගේ ඒ සම්පූර්ණ ප්‍රතිපදාවෙම ඒකේ එක තියෙනවා. ඒ වගේ ඒ දෙක එකතු වෙලා අපි දැන් ওই සමාබතම සමාධිය ගැන සඳහන් කරා. ඡන්දයෙන් අපිට ඇති වුණ සමාධිය සම්බන්ධ වෙනවා. එතනදී වුණා දැන් අපි දැන් සමාධි ඉත කලින් දැන් සමාධි ත්‍ත්ව ඡන්දයෙන් ඇති වුණා කියලා දැන් අපි හිතමු යම් කෙනෙක් යම් කිසි තැනක් බලන්න යනවා කියලා යම් කිසි කැමැත්තක් තියෙනවා ට්‍රැවලින් එහෙම සංචාර වලට කැමති කෙනෙක්. එතකොට කැමැත්තක් ඇතිවෙලා ඒකට අවශ්‍ය මුදල් වියදම් කරගෙන මේ ධනෙ ඔක්කොම අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ඒ තියෙන ඊට පස්සේ ගියාට පස්සේ තාවිට පස්සේ ගියාට පස්සේ ඉතින් බලා මේක මේ තව ටිකක් ඇවිදලා බලමු මේ අවශ්‍යතාවයක් වඩ පිට තියෙන ලස්සන දේවල් කියලා. එතකොට කැමැත්තක් ඒකට අවශ්‍ය ඒක විස්තර ආදි වශයෙන් මේ සමාධි සමල්ලාට ඡන්දේ තියෙන උනහම අවශ්‍ය වෙන්නේ ඒකේ තියෙන ලක්ෂණ වැඩිපුර හොයලා බලන්න. ඒකත් සමල්ලාට අවශ්‍ය වෙනවා මේ සමාධිය කොහොමද ඇති වුනේ? මේ සමාධිය මොනවාද? සමාධි වලට තියෙන කාරණා සමාධියක් ඇති වෙන්න හේතු මොන වගේ කුසල ධර්ම නිසාද සමාධිය ඇති වුනේ? එනව නැත්නම් මේ සමාධියේ තියෙන ලක්ෂණ මොනවාද? සමාධිය බැහැර වෙන්නේ කොයි වගේ හේතු නිසාද? මේ ආදි වශයෙන් ඒ අදාළ විස්තර ඒක පිළිබඳ කිසියම් ආකාරයක දැනුමක් ලැබීම අවශ්‍ය වෙනවා. ඒ වගේ ඒ හැම කුඩා කොටස් වලට ගියත් එතනදිත් අර කිව්වාගේ ඡන්දයත් ඡන්දෙන් ඒක අර චොයිස් එක වගේ ඊට පස්සේ ඒක කරගෙන යන්න අවශ්‍ය කරන වීරයත් ඉතින් මේ දෙක විදිහට එකතු වෙලා තියෙනවා. දැන් අර ප්‍රථම දැන් අවසාන වශයෙන් සඳහන් කළා යම් කිසි ආකාරයක විද්‍යාවක නැත්නම් දෘෂ්ටි යම් කිසි නිවැරදි මාර්ගයකට වැටුණාට පස්සේ ඉතින් සමහරලාට වීරිය තත්ත්වයට එනකොට ඉතින් ඒක සමහර වෙලාවට එතනදී අර කැමැත්ත අකමැත්ත පිළිබඳ දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් අපි ඒ හරි මාර්ගයේ ඉන්නවනම් එතනදී කොහොම කළත් ඒකේ ප්‍රතිඵල හොඳ වෙනවා. ඉතින් අර මුලින් හරි ඇත්තට යොමු වෙලා ඊට පස්සේ වීරිය යෙදුවාම ඒකේ ප්‍රතිඵල හැමතිස්සෙම හොඳ ප්‍රතිඵලයක් වෙනවා අවසාන වශයෙන්. ඉතින් ඒ ටික තමයි එකතු කරන්න තියෙන්නේ. දලුවත් මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දලුවත් මහත්මයා බොහොම පිං. හොඳයි මම පත්‍රිසි මහත්මයාට යොමු වෙන පත්‍රිසි මහත්මයා මේ දැන් අපි මේ ඡන්ද වීර්ය චිත්ත විමර්ශා කියලා ඉතිපාදයන් හතරක් ගැන කියනවා. මේක අපි කතා කරලා ඡන්දය ගැන පමණයි වැඩිපුර. එසේ නමුත් මේ මම දැනගන්න කැමති මේ හතර ඉතිපාදයන් හතර එකක් පමණක් වඩන කෙනෙකුට මේ නිබ්බානේ ඉලක්ක වෙයිද? එහෙම නැත්නම් මේ සංසාර ගමන කෙරෙහි ගැනීමට ප්‍රමාණවත්ද? නැත්නම් මේ හතරම එක් වෙලී යුතුද? එක් වෙලී යුතුද? කියන කාරණා වෙන දෙයක්. දෙරුවන් සරණයි. ඇත්තම මේක තවත් විදිහකට දකින්න මම තවත් විදිහකට බලන්න මම කැමතියි. ඇත්තටම මේවා අපි කතා කරනකොට කියනවා මේවා වඩන්න ඕනේ කියලා. නමුත් මේකට විරුද්ධ වෙනව නෙවෙයි මම. නමුත් මේ හතරම මම දකින්නේ අපි මගෙහි ඉදිරියට යනවා නම් මේ හතරම එකට වැඩෙන ධර්මතා. මේ හතරම එකට සමානව වැඩි දියුණු වෙන්න ඕනේ දේවල්. මේවා වැඩි දියුණීමෙන් තමයි අපිට නිවන් මඟ හෙලිපෙලි වෙන්නේ. එතකොට මේවා වෙන වෙනම වඩන්න පුළුවන් කමක් ඇති. නමුත් මේවා වැඩෙන ආකාරයෙන් අපේ එදිනෙදා අනිත් කටයුතු ඒක තමයි අපේ ප්‍රතිපදාව කියලා. මන මානසික භාවයන් උසස් බවට නිවන කරා යොමුව මේවා අඛණ්ඩව එකකට එකක් ඉහළින් යන්නේ නැතුව සමානව වැඩෙන ආකාරයෙන් අපේ දිනදා දිවි පැවැත්ම එහෙම නැත්නම් අපේ ප්‍රතිපදාව සකස් වෙන්න ඕනේ. ඒක තමයි මට තේරුම් ගන්න තියෙන තත්ත්වය කරන සරණයි. තේරුවන් සරණයි. සිංහදී මාත්මේ මම ඔබතුමීට යොමු වෙන්නම්. පැහැදිලි කරන කාරණාව මම හිතන අපිට කියනවා කියලා. අපි හිතුවොත් යම් කිසි මට මෙතන ඉඳලා දිස්පොන්ට් එකක් වගේ මට මෙතන ඉඳලා යම් ස්තරක් බලන්න යන්න ඕන නම් ඒකට මම ඡන්දයක් නැති කරගන්නේ. ඒත් එහෙමනම් මේ ඡන්දය තියෙන්න ඕනේ. ඒ වගේම ඡන්දයක් ඇති වෙච්ච පමණින් මම හිතන දේ වුණා වෙන්නේ නැහැනේ. වීර්යයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට වීර්යයකට හිත කේතනාව. ඒ වීර්යය ඔස්සේ මට චිත්තේකුත් ඇති වුණා. එහෙනම් චිත්තේකුත් හරි. ඒ වගේම ඒ අනුව මම ඉතින් ගියා වෙනවා. ඒකට මට විමර්ශාවක් ඇති වුණා කියලා. හරි. ඒකට ඒ එකක් නෙමෙයි හතරම එකට යනවා වගේ දෙයක් වදසු මහත්මයා කියපු විදිහට අපිට හිතන්න පුළුවන්. එසේ නමුත් මම ශ්‍රේමිතු මහත්මිට එහෙම නෝ නමුත් අපි දැන් ඉතිපාදයන් හිතට කතා කරනකොට ඉතින් නැත්නම් ඡන්ද සමාධිය කියලා එකක් වෙනම කියනකොට චිත්ත සමාධිය විද්‍ය සමාධි විමර්ශන සමාධිය කියලා වෙනම කියනකොට ඒවා විමුක්ෂ මුඛයන් බවට පත් වෙලා ඒ ඔස්සේ නිර්වාණය ලබනකොට මේ එක මුඛයකින් අතුළු වෙන්න පුළුවන්කමක් තියෙනව නේද? ඒ කියන්නේ අර සාමාන්‍ය ප්‍රවත්මේදී හතර එකට තියෙනවනේ. පුළු අපි ඡන්දේ ගත්ත උනත් ඡන්ද සමාධිය ගත්ත උනත් ඒ කියන්නේ නිබ්බානේ කායන පරමාර්ථය ඇහැට අපි ඡන්දයක් ඇති කරගත්තාට ඒක පැහැදිලි කරන තරම කියනවා. ඒ සඳහා මේ සම්මතයෙන් වීර්ය ඇති කරගෙන තමයි මේ හිත ඒ කියන්නේ අභ්‍යන්තර කලින් කිව්වා වගේ කලින් කිව්වේ කොහොමද අපි විවිධ ආකාරයකට කිව්වේ සම්බන්ධණ අපි කිව්වේ අති දීනෝ අතිපග්‍රහිතෝ අජත්ත සංකිතෝ ඒ විදිහට පවතින සදා ලොකු වීර්යයක් තියෙනවනේ. ඒක වීර්යය එතකොට එතන පවතිනවා, චිත්තය පවතිනවා, ඒ ඔක්කොම එතන පවතිනවා. නමුත් ඒ පවත්තන අපිට අර ඡන්දය කියන දේ මුල් කරගෙන ඡන්දේ නිසා ඒ ඡන්දය පදනම් කරගෙන කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා සමාජයක් ඇති කරගන්න, එහෙම විමුක්තිය කරගන්න පුළුවන්කමක් තියෙනවා කියලා හිතෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව පිළිබඳව චිත්‍ර මේ ශ්‍රීමති මහත්මිය පොඩක් අවධානය යොමු කරනවා. තෙරුවන් සරණයි. පද්මසිරි මහත්මිය සඳහන් කළා වගේ ඔබතුමත් ඒක කිව්වදලු තුමත්ය, මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉරුදිපාද හතරම යම් තරමකට ඒ ධර්ම මාර්ගයේ නිර්වාණ මාර්ගය දක්වා යනකොට වැඩෙනවා. නමුත් සමහර වෙලාවට ඒ තමන්ගේ හේතු සම්පත් අනුව දැන් කෙනෙක් වෙන්න පුළුවන් ප්‍රඥාධික විදිහට නිර්වාණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විරියාධික විදිහට, එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාධික. ඒ වගේ ශ්‍රද්ධාව මුල් කරගෙන එහෙම යනකොට ඒ ඡන්ද සමාධිය, ඒ සමාධි හතරෙන් එකක් වැඩිපුර යෙදිලා ඒ නිර්වාණ මාර්ගය දක්වා යන්න පුළුවන් බව තමයි අදහස තියෙන්නේ දරතුමත්ය. දැන් ඒ වගේම දැන් අපි දන්නවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහිපත් කරනකොට මෙනෙහි කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එක සමහර කෙනෙකුට අනිත්‍ය ප්‍රකට වෙනවා ඒ මාර්ගයේ කෙලවරට කිට් වෙනකොට. අනිත්‍ය හෝ දුක හෝ අනාත්ම භාවයෙන් එකක් වඩා ප්‍රකට වෙනවා. ඒ වගේ මම හිතනවා මේ ඉර්ධිපාදවලත් ඒකම තමයි. මේ එක ඉර්ධිපාදයක් වැඩිපුර තමන්ගේ හේතු සම්පත්තන්ව වැඩි වෙන්න පුළුවන් බව තමයි අදහස. තෙරුවන් සරණයි. දෙලන් තමයි සිංහල මාර්ගයේ ප්‍රතිපදාවක් නේ. ඔබතුමාට මම නැවත නම් ඔබතුමා කතා කරපු කොටස් එක මෙහිඳ එතමේ ඔබතුමා පැහැදිලි කරන්නේ මේ ඉදිපාද හතරම කෙනෙකුට වඩනවා හෝ ඉබේ වැඩෙනවා හෝ හේතුපදර්ම ඇතුළත් වෙනවා හෝ ඒ හතරම ඇති වෙනවාද කෙනෙක්ගේ ඉදිපාදනේ ඔබතුමා කරගත්තේ සත්‍ය ඔබතුමා කරගත් කෙනෙකුගේ මේ ඉදිපාදයන් හතරම අපි එහෙම සිදු වෙනවාද පතුසි බන්ද? සරන්සත් නෑ. මේක අපි මේ විවිධ එක సంతානයේ තුල ඉහළට ඉස්සෙ වෙන බවක්. ඒ කියන්නේ මේ ಗುಣධර්ම වැඩෙන බවක් තියෙනවා. නමුත් අර ඔතන අර අපිට වෙනම වෙන්වෙන් වශයෙන් කියන්නේ අපි ඔක පොඩ්ඩක් නවත්තලා නිපැතෙන් බලුවොත් මේ ඔක්කොට මුල් වෙනවනේ චිත්ත සමාධිය කියන කාරණේ අපි දැනුවත් හෝ නොදැනුවත් වෙනවා. එතකොට මේ සමචිත්ත සමාධිය කිය වෙනකොට ඒ කියන්නේ එක සිත විවිධ අරමුණු ඔස්සේ නොයා, එහෙම නැත්නම් සිතක් උපදින්නේ අරමුණක් අරගෙනමයි. එතකොට විවිධ අරමුණු අරගෙන හිත උපදවනවා වෙනුවට එකම අරමුණක් අරගෙන දිගින් දිගට හිත උපදවනවට අපිට වඩා පහත්ත්‍යක් තියෙන නිසා අපි සමාධි මට්ටමක් ඇති කරගන්නවා. එතකොට මේ අරගන්නා වූ ඒ සමාධි ඇති කර ගැනීම සඳහා අපි කෙනා කෙනා අරගන්නා වූ අරමුණු විවිධ වෙන්න පුළුවන්. වෙන වෙන අරමුණු වෙන්න පුළුවන්. අන්න එතකොට ඒ අරමුණු මේ ගොඩවල් හතරේ කොයි එකටද දාන්න පුළුවන්? අන්න ඒ තන්නේ අපිට මේ පැත්තෙන් අරමුණක් ගන්න පුළුවන්. වම් පැත්තෙන් අරමුණක් අරන් ඒ ඔස්සේ හිත වඩන්න පුළුවන්. දකුණු පැත්තෙන් අරමුණක් අරගෙන ඒ ඔස්සේ හිත වඩන්න පුළුවන්. අනේ ඒ වගේ දෙයක් ගැන තමයි ඒ කියවෙන්නේ. ඒ වගේම අරසීමති මහත්තය කිව්වා වගේ අපේ භව ලක්ෂණ අනුව අපි අරගෙන එන දේවල් වල අනුවට අපි කෙනා කෙනාගේ කෙනෙක්ගේ ප්‍රඥාව අධික ශ්‍රද්ධාව වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒවා මුල් කරගෙන ඒ ශක්තියන් ප්‍රබවයේ දැන දීලා ඒවැ ආධාරයෙන් යන ගමනක් තියෙනවා. ඒක ඇත්ත. ඉතින් මේවා වෙන්වෙන් වශයෙන් පැහැදිලිව දකිනවා නම් අපිට පටලවා ගන්න සුව මං දැන් ලොප්ප තෙරුවන් සරණයි. බොම්පින් පන්සිවාද තෙරුවන් සරණයි. මම අද සාකච්ඡා මුලදී මතක කරගන්න බලුව කාරණා කීපයක්. නමුත් අද සාකච්ඡාව අඛණ්ඩව පවත්වාගෙන යනකොට මම විවිධ පැතිවලින් කාරණා අහගෙන යන්නේ නැති. නමුත් මට මේ ඒ අතතුර දැන් ලැබුණා ඒ මම අහපු ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් තැනක්. ඉතින් මම ඒක කටිලි කාලේ කියන්නේ වෙන පළවිසය තියෙන නිසා මම ඒ ටික කියන්නම් කියලා ඉවරලා අදහස් ගන්න පුළුවන් බලමු. අපි එක තැන ගැහුවා මේ අටිලිනෝ කියන්නේ මේ චන්ද සමාධිය ගැන කියනකොට, එහෙම නැත්නම් චන්ද විපාදේ ගැන කියනකොට අපි අද කියවනේ අටිලිනෝ භවිෂ්‍යති අතිපග්ගහිතෝ භවිෂ්‍යති අජ්ජත්න සංකිට්ඨෝ බයිද්ධාවික්කිතෝ කියලා. ඒවා ගැන කියවන්න ඒවා මොනවද කියලා පොඩ්ඩක් දැනගන්නම වටිනවා. මොකද ඒවා නිසාමයි ඒවා සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ කතමෝච භික්කවේ අතිලිනෝ ඡන්දෝ කියලා තියෙනවා. මහණෙනි ඉතා සංගවුණු ඡන්දේ කවරේද කියලා. සංගවුණු ඡන්දේ කවරේද කියලා කියනවා. ඒකද කියනවා කිසියම් ඡන්දයේ කුසීත බව සමගයදනේ වේද එය සංගවුණු ඡන්දයේ කියුන් ලැබේ. ඒ වගේම කියනවා ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්දේ කවරේ වේද යත් කිසියම් ඡන්දයක් උද්දච්චය සමග යෙදුනේ වේද ඒක දැඩි කොට ගන්නා ලද ඡන්දයයි කියනු ලැබේ කියලා. සමාවෙන්දල තුහත්ය ඉස්සෙල්ලා කිව්වේ කුසීත බව සමගද පළවෙනි එක කුසීත බව කියලා කිව්වේ කෝසජ්ජ සම්පයුත්තු කියලා. කෝසජ්ජ සම්පයුත්තු කියන්නේ කුසීත බව නේද? කෝසජ්ජ සහගිතු කෝසජ්ජ බව ඈ කුසීත බව නේ කෝසජ්ජ කියන්නේ. ඊගවට කිව්වේ මේ උද්දච්ච සහිත බව උද්දච්ච සමග යෙදුනේ බව. ඒ කියන්නේ උද්දච්ච සාහිත වෙන්න සම්පූර්ණ වෙන්න පුළුවන් සහගතෝ කියලා. උද්දච්ච සහගතෝ හෝ උද්දච්ච සම්පයුක්තෝ. ඒ කියන්නේ ඊගාවට තමයි මහණෙනි ඇතුළත හැකිලුණු ඡන්දේ කවරේ වේදයක් කියනකොට කිසියම් ඡන්දයක් තීන මිද්දේ සමග යෙදුනොත් එහෙම අන්න ඇතුළු හැකිලුණු ඡන්දයක් කියලා කියනවා. ඊගාවට පිටත විසිරුණු ඡන්දේ කවරේද කියනවනම් කිසියම් ඡන්දයක් මේ පිටත පස්කම් ಗುಣ ආරම්භයේ අනුව විසුරුනේ වේද ඒකද කියනවා පිටත විසුරුණු ඡන්දය කියලා කියනවා. ඒ විදිහට පැහැදිලි කිරීමක් තිබුණා. ඒ වගේම අර මේ තවත් තිබුණානේ මේ පරිච්ඡේදයේ තව දේවල්. ඒ පරිච්ඡේදයේ තව දොස් තිබුණා මේ පෙර යම්සේ නම් පසුත් යම්සේය පසු යම්සේ නම් පෙරත් එසේ කිවිම නේද? ඒ කොටස් ගැන කියනවනම් ඒව මේ විදිහට කියන්නේ. මහණෙනි මෙස් කෙසේ නම් පෙර යම්සේ නම් පසුත් එසේ පසු යම්සේ නම් පෙරත් එසේ යයි පච්චා පුරුෂේ සංඥා පච්චා පුරුෂ සංඥාව මනමින් ගන්නා ලද්දි. සෝරි පච්චා පුරුෂ සංඥා පච්චා පුරේ සංඥා යතු විශේෂ දයත් මහණෙනි මෙහි මහනෝ විසින් පච්චා පුරේ සංඥාව මනමින් ගන්නා ලද්දි මොනවට මෙනෙහි කරන ලද්දි මනමින් ගන්න ලද්දි නෝනින් මොනවට පිළිවිදුනා ලද්දි වේද මේ මහාන තෙමේ පෙර යම්සේ නම් පසුත් එසේ පසු යම්සේ නම් පෙරත් එසේ ඇතුව වෙසේ කියලා. ඊගොඩ කියනවා මහානෙනි කෙසේ නම් මහාන යට යම්සේ නම් උඩත් එසේව උඩ යම්සේ නම් යටත් එසේවයි වෙසේද යත් මොකද එහෙමත් කිව්වා ඡන්ද සමාධි පවත්තන්න නම් එහෙම වෙන්න ඕන කියලා. මේ මහාන පාද තලයෙන් උඩ කෙස් මතුයෙන් යට සිවිය කෙළවර කොට ඇති නන්වැදෑරුම් නන්වැදෑරුම් අසූචියෙන් පිරුණු මේ කයම ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. මේ කයෙහි කෙස්ලොම් නියදත් සිවි මස්නහර ඇත මිදුලු වකුගඩු හද මස අක්මා දලබුව බඩදිව පොකු මස අතුණු අතුණු බාහන පසුණු ආහාර පසුණු ආහාර පිත්තෙම් පුයාලේ දක මෙදෙල කඳුළු චෝකෝණු දෙල එළමකුණු සඳ මිදුලු ඇතැයි මහණෙනි මෙසේ මහණ තෙමේ යත යම් බඳුනම් උඩ එසේ වේ යම් බඳුනම් යතත් එසේව වෙසේ. මම හිතන්නේ මේක ප්‍රතිපදාවක්ම ඒ වගේ එක කිය වෙනවා මේ පරික්ක පරිච්ඡේද බලන්න. ඊගාට තමයි කියන්නේ මහණෙනි කෙසේනම් මහණ දහවල් යම් බඳු නම් රැත් එසේ වේය රෑ යම් බඳුනම් දහවල් එසේ වේ දෙයත් මේ මහන යම් කොටස් වලින් යම් සතහන් වලින් යම් වැටහීම් වලින් දහවල් ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සම්මන්නාගත ඉදිපාදයේ වඩයිද එතෙම ඒ කොටස් වලින් ඒ සතහන් වලින් ඒ වැටහීම් වලින් රෑ ඡන්ද සමාධි ප්‍රදාන සංසාරගත ඉදිපාදයේ වඩයි ඒ ආකාරයට තමයි කියන්නේ ඒ විදි පැහැදිලි කිරීමක් තියෙනවා අර මුල පරිච්ඡේදයේ මම අර්ථයන් හොයපු වචන වලට වෙනම සූත්‍රයක්ම තියෙනවා පසු විභංග සූත්‍රය කියලා විභංග සූත්‍රය කියලා ඒ විභංග සූත්‍රයේ ඒ කොටස් පැහැදිලි කරලා තියෙනවා වෙන වෙනම ඒක මට දැන් වෙනම මොන හොඳයි මම හිතනවා ප්‍රතිපදාවක්ම තිබ්බ තියෙනවා ඒ කියන්නේ ඒකට මේ ඡන්ද සමාධි ඊය නැත්නම් ඡන්ද ඉදිපාදේ වඩන්න කෙනෙකුට හිතුවනත් එහෙම අනිදායි කොහොමද ආරම්භයක් වෙනකොට එතකොට ඒ තුලම තියෙන ප්‍රතිපදාවක් ඒ තුලින්ම තමයි විමුක්ෂය කරා යට වෙන්න පුළුවන් අර උතුමාල කිව්වා වගේ ඒ තුල අනිත්‍ය ප්‍රතිපදයෙන් වැඩිමිට හැකියාව තියෙනවා කියන බවත් පේනවා. දැන් මම මේ ඊටම ගෞරවයෙන් චිත්‍ර මහත්මිය නැවත වෙන චිත්‍ර මහත්මිය සාකච්ඡාව අවසන් කරනවා. තිරුවන් සරණයි හැම දෙනාටම. මම හිතන්නේ අපිට මෙතනින් හුඟක් ගන්න ඕන කරුණු තියෙනවා. කල්‍යාණ මිත්‍ර හැමදෙනාම පැහැදිලි කරා. දැන් කොහෙද මේක සඳහන් වෙන්නේ සාකේල අපි මතක් කරගත්තොත් අපි දන්නවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අපි අනුපිළිවෙලින් තියෙනකොට මුලටම තියෙන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය. ඊළඟට තමයි සතර ඉද්ධිපාදිය දෙන්නේ. ඊළඟට සතර සතිපට්ඨානේ මං හිතන්නේ මට මතක විදියට ඒ ආදී වශයෙන් ක්‍රමක්‍රමයෙන් 37ක් කරුණු සටහන් වෙනවා. මොකද්ද ඒකට අපි කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අවශ්‍ය වෙන ධර්ම කියන එකයි. එතකොට ඇත්තටම සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කරන කෙරෙන මනසක මේව වැඩෙනවා. ඉතින් අපිට කල්‍යාණ මිත්‍ර කියපු හැම දෙයක්ම සත්‍යක්මයි. කෙනෙකුගේ එක ඉද්ධිපාදයක් වැඩිපුර වැඩෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ හතරම වැඩෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් මොන ක්‍රමයෙන් වැඩුණත් විමර්ශාවට යන්නේ නැතුව එහෙම නැත්නම් අපි මේ සිහිය තුන සති සම්පජඤ්ඤයෙන්මයි අපි මේ දේවල් ප්‍රඥාවට යොමු වෙන්නේ කියන එක අපිට මතක තියෙන්න ඕනේ කියලා හිතන මොකද විදර්ශනාව තමයි අපිට තථාගතයන් වහන්සේගේ දේශනාවල ප්‍රධාන වෙන්නේ. මොකද සමාධිය කියන එක අපි දන්නවා චිත්ත සමාධිය දෙයාකාරයකට වැදෙන්න පුළුවන් කියන එක. සමත සමාධියක් හෝ විදර්ශනා සමාධියක්. නිවන එහෙම නැත්නම් මේ විමුක්තිය ලැබෙන්න නම් අපි හැම වෙලාවෙම විදර්ශනාව අපිට අවශ්‍යම වෙනවා. එහෙම නැත්නම් මේ විමර්ශාව කියන එක ගැන අපිට හොඳ පැහැදිලි හැඟීමක් තියෙන්න ඕන. මේ විදිහට මේ වැඩෙනවා. ඒ වැඩෙනකොට විමර්ශාව ඇති වුණේ නැත්නම් සතර සතිපට්ඨානයට යෑමක් සිද්ධ වෙන්නේ අමාරුකද හරි විදිහට යෝනිසෝ මානසිකාර්ය නැති වුනොත් වැරදි අමනසිකාර්යයන්ගෙන් යුක්ත වුනොත් සතිපට්ඨානයට යන්නේ නැහැ. අපි දන්නවා සතර සතිපට්ඨානේ වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා කියලා. මොකද ආනන්ද සූත්‍රය ආනන්ද ස්වාමීන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවානේ ආනාපාන සතිය ගැන විස්තර වෙනතන එක ධර්මතාවයක් තියනවාද වඩනකොට හතරක් වැඩෙන ඒ හතර වඩනකොට හතක් වැඩෙන ඒකට දීපු පිළිතුර තමයි ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා සතර සතිපට්ඨානය වැඩෙනකොට සප්තබොජ්ජංග ධර්ම වැඩෙනවා කියලා. එහෙනම් සප්තබොජ්ජංග ධර්ම වැඩෙන්නම ඕනේ අපිට නිවන් අවබෝධය සඳහා නිවන් ප්‍රත්‍යක්ෂ වීම සඳහා ඒක අවශ්‍යමයි. ඒ නිසාම තමයි මේ ගොනු කිරීමක් තියෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම කියලා. එහෙනම් අර හරි වීර්යයක් කියනකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය මානසක් තුල කෙනෙක් තුල කියන එක අපි අතහැරලා මනසක් කියලා ගනිමු. ඒ මනසක් තුල ඇති වෙනවා නම් එවැනි මනසක මේ දේවල් වැඩෙනවා. හිමංසාව ඇති වෙනකොට සතර සතිපට්ඨානයට යෙදෙනවා. සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනකොට සප්තබොධ්‍යංග ධර්ම වැඩෙනවා. මේ සප්තබොධ්‍යංග ධර්ම අවසානයේදී උපේක්ෂාව යම් කිසි මනසක ඇති වුනොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහීම නිසාම ඇති වෙන උපේක්ෂාව නිසා යම් කිසි මනසක නිවන ප්‍රත්‍යක්ෂ වීමට තියෙන ඉඩකඩ තියෙනවා කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන දලුවත් මහත්මයා. හැම දිනාටම තිරුවන් සරණයි. මම විතර සත්‍යජිතුමාට අසනීපයක් එහෙම නැහැ කියලා තුමාට ලැබෙන සත්‍ය පැමිණෙන්න පුළුවන් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක කැමති තුමාට යොමු වෙන තිරුවන් සරණයි. තිරුවන් සරණයි. එහෙනම් අනික වැඩපින් ඔය සත්‍යතුමානි වලින් සම්බන්ධ වී වැඩ තාක්ෂණික ප්‍රශ්නයක් තමයි තිබුණේ ඉන්ටර්නෙට් එක සම්බන්ධයෙන්. ඉතින් අපි ලබන සතියේදී බ්‍රහ්ම දිගංකාය සම්ප්‍රදාය සූත්‍රයේ සම්බන්ධ කරගෙන සාකච්ඡාවකින් අවස්ථාන පවත්වමු. ඉතින් අද දවසේදී සුපුරුදු පරිදිම කිසිදු සූදානම්කින් තොරව කච්චේ එකතු කරන ගමන් මේ මංගේ අසේ සූත්‍ර පිටකේ පොත් තියෙනවනේ. ඉතින් මම පොතක් අරගෙන පෙරළුනාම පෙරළිච්ච පිටුවෙන් තමයි මේ වගේ දවසට මම කතා කරන්න වැඩිපුර හොයන්නේ නැතුව. මම විශ්වාස කරනවා අපිට උදව් කරන බලවේගයක් තියෙනවා. ඒකෙන් අපි හොඳ තැනකට යමු වෙනවා. සුසුල් ප්‍රීතියෙන් කොතන පෙරළුණාද කියලා වුණාට අපිට කතා කරන්න පුළුවන්නේ. ඒ හේතුවෙන් අද පෙරළුනේ මේ මහාමග්ගයේ තියෙන මේ හේතු සූත්‍රය කියන පිටුවට. ඒ ඔස්සේ තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂවත් මොහොතක්වත් සූදානමක් කරේ නැහැ. මම පස්සේ මාත් ඒක කතා කරගෙන ඉන්නවා තමයි පොත පෙරළුනේ. ඉතින් බලන්න සුසුල් ධර්මයේ බලය. ඉතින් අපි බොහෝම වැදගත් කොටස් වලට යමු කියලා හැමදාම. ඉතින් කල්යාණ මිත්‍රයන් හැමදෙනාම ඉතාමත් මොහොතින් අපිට උදව් කළා කිසියම් තේරුමක් අවබෝධයක් ඇති කර ගන්නත් උනන්දු ඇති කර ගන්නත්. ඉතින් අද දවසේ සාකච්ඡාව අපි ඒ ආකාරයට නිමා කරමු. අපි එහෙමනම් ලබන සතියේ දදිනදි මේ වැඩසටහනේ මුණ ගැහෙනවා. මම හිතන්නේ අද හවසේ වැඩසටහන පවති. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයන්ට හෙට දවසේදී සඳ දවස අපි කාටික මහින්දසාරාම උපස් සම්බන්ධල පවත් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා. ඉතින් අපිට ඒ ඔස්සේ මේ වගේ සාකච්ඡා මණ්ඩපයක් ඇති කරගන්න පුළුවන්. ඒ සාකච්ඡාවත් Skype එකේ හරයි කියන්නේ මේ විදිහට අඟහරුවාද දවසේදී අනුදස්සයාවත් සමගින් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න අනිත් Skype එක හරහා. හොඳයි. ඉතින් එහෙනම් අපි අද දවසේ දිවටසලාන මේ විශේෂ දිනා කරමු. සම්බන්ධ හැමදෙනාටම අනේක වදහස් තියෙනවා. ප්‍රාර්ථනා කරන ආකාරයටම වහවහ සත්‍ය අවබෝධ කරගන්න කිසිම සදා මේ ධර්ම සාකච්ඡා මේ පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරසන්. සරණයි. සාදු. මගනාටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි. සාදු.